සම්පූරිතාපමිත පාරමිතාබලේන විද්වන්සියෝකිල කිලේස සමෝහජාලං චේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ චේවස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති ගෞරවනීය හඳුරන් වහන්සේලාගේ නමස්සරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි රෝමේහි ශ්‍රී සාක්‍ය මුනි විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහනයි මේ 2025 වර්ෂයේ පළවෙනි පෝය විදියට ජනවාරි දුරුතු පොහොය පොන්දින මේ පිනතුන් දුරුතු පුන් පොහොය දින පිනතුන් සීල සමාදන් වල සිටින්නේ පිනතුනි අපට සම්බුද්ධ ශාසනයක් ලැබෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුව නැසුරු කරන් ලැබෙන්නේ සසර අපකලාව මහත් වූ පිනක ආනිසංසයක් විදියට. ඒ සඳහා එකතකින් සුගතියක් ලබා තියෙනට ඕන. අනිත් අතින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ඒ ධර්මය අහන්නට අවස්ථාව ලැබෙනට ඕන. මේ අවස්ථා දෙකම සැලසීම ජීවිත අතිශය දුර්ලභ භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාවක් විදියටයි සැලකන්නේ. අනේ ශාසනිකින් අප ලබන ඉහළම ප්‍රතිඵලය තමයි බුදුරජාණන් වහන්සේගේ සදාම් පණිවිඩය අහන්නට අවස්ථාව ලැබීම. ධර්මය අහන්නට අවස්ථාව ලැබෙන මේ මොහොත පිනතුනි එකතකින් ධර්මය දැනගන්න විතරක් නෙවෙයි. මේක ධර්මය පුහුණු කරන අවස්ථාව. සමහර පිනතුන් බණහල් ඉවරලා අහනවා ධර්මය පුහුණු කරන්නේ කොහොමද කොතනින්ද පටන් ගන්න කියලා නේද? පින්නතුනේ ධර්මයේ පුහුණු කරන්න පටන් ගන්නේ බණහන්න වාඩි වෙච්ච මොහොතේ ඉඳන්. ඒක හොඳට මතක තියාගන්න. ඔබ ධර්මය අහන්නට කායිකව මානසිකව සූදානම්ල වාඩි වුණා නම් වාඩි වෙච්ච මොහොතේ පටන්ම තමයි ධර්මයේ පුහුණු කරන්න පටන් ගන්න. ධර්ම ශ්‍රවණිය සලකන්නේ විමුක්තායතනයක් කියලා. බණහන වෙලාව කෙලසුණුගෙන හිත මිදෙන අවස්ථාවක්, නිවන් දකින අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ ශ්‍රාවකයන් නිවන් දැක්කේ බණ අහද්දී. බොහෝ විට අප හිතන්නේ බණ අහලා ගිහිල්ලා ඇස් දෙක වහගෙන ආරණ්‍යක භාවනා කරන වෙලාවේ නිවන් දැකේ කියලා නේද? නවතින තුන එහෙම නෙවෙයි. මේ ශාසනයේ මාර්ගඵල ලැබුවෝ වැඩි පිරිසක් මාර්ගඵල ලැබුවේ ඇස් දෙක ඇරගෙන බණ අහද්දී. පස්සග මහණුන් වහන්සේලා සෝවාන් වුණේ කොහොමද? බණ අහද්දී. උන්වහන්සේලා අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් රහත් උනේ ඇස් දෙක අරගෙන බණ අහද්දී. බාහ්‍ය දාරුචීරිය රහත් උනේ මහා මගදී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහද්දී. ඒ නිසා ඇස් දෙක පියාගෙන ඉඳලත් භාවනා කළා නිවන් දකින අවස්ථාව ගැන සඳහන් වෙනවා. නමුත් පින්නතුනි බණ අහන වෙලාව නිවන් දකින අවස්ථාව. ඒ නිසා හොඳට හිත පිහිටුවාගෙන අපට අපේ ජීවිතයේ වටිනාම දේ තමයි අපේ හිත. අන්නේ හිත ලස්සන කරගන්න තමයි අපි මේ හැමදේම කරන්නේ. සාමාන්‍ය ලෝකයේ ආදේවල් කරන්නේ බාහිර බඩමුට්ටු, පරිසරය, ගෙවල් දොරවල් ලස්සන කරගන්න. නමුත් අපි දන්නවා වඩාම සැනසීම සතුට ලැබෙන්නේ අපේ හිත ලස්සන කරගත්තොත්. අන්නේ හිත ලස්සන කරගත්තු පමණට අපේ කයෙන්, වචනෙන්, හිතෙන් අප කරන කියන හිතන දේවල් ලස්සන වෙනවා. එහෙම වුණු පමණට අපේ හිත පිරිසිදු වෙනවා. අපේ හිත පිරිසිදු වෙච්ච පමණට අප කරන දේවල් වල ප්‍රතිඵලය යහපත ගෙන දෙනවා. සතුට සැනසීම ගෙන දෙනවා. අන්නේ අපේ හිත ලස්සනට තියාගන්න තමයි බුදුහාඳුර අපට ධර්ම දේශනා කළේ. ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දේශනයක මූලික හරය ගාථාවකින් දක්වනවා. සබ්බපාපසකරණං කුසලස්ස උපසම්පදා සකීර්ත පරියෝධපනම් ඒතං බුද්ධහන සාසනං කියලා. සියලු පව නොකිරීම, කුසල් සිදු කිරීම, සිත සංවර කර ගැනීම, සිත දමනය කර ගැනීම, පිරිසුදු කර ගැනීම. අන්නේ හිත පිරිසුදු කරගන්න අවස්ථාවක් තමයි බණහන අවස්ථාව කියලා කියන්නේ. ඒ නිසා ඊටාම ගෞරවයෙන් මේ ධර්ම දේශනාව ආරම්භේ පටන් අවසානයේ දක්වාම තමන්ගේ හිත ගැනම සැලකිල්ලෙන් ඉන්න. තමන් කරන කියන දේවල් ගැනම අවධානයෙන් ඉන්න. ඒ අතර ධර්මය පුහුණු කරනවා කියලා කියන්නේ කෙටියෙන් ගත්තොතින් එක අතකින් මෛත්‍රිය දිනු කිරීම, අනිත් අතින් සතිමත් බව දිනු කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් සමත විදර්ශනා කියන දෙක. තවත් විදිහකින් කියනවා නම් සීල, සමාධි, ප්‍රඥා කියන මේ තුන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොඑක් සූත්‍ර තියෙනවා, දේශනා රහසක් තියෙනවා. ඒ රහසියම කෙටි කරලා ගත්තොතින් මෙන්න මෙතෙන්ට ගන්න පුළුවන්. එක අතකින් මෛත්‍රී භාවනාව, අනිත් අතින් සතිපට්ඨානය. වෙනත් විදිහකින් කියනවා නම් එක අතකින් සමත භාවනාව, අනිත් අතින් විදර්ශනා භාවනාව. තවත් විදිහකින් කියනවා නම් සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. වෙනත් විදිහකින් කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ ධර්ම දේශනාව පුරාම ඔබ සිතුවිලි දෙකක් හිතේ තියාගන්න ඕන මාරුවෙන් මාරුවට. එකක් තමයි ඔබට කවුරු හරි කෙනෙක් පේනවා නම්, කාගේ හරි හඬක් ඇහෙනවා නම්, කවුරු හරි කෙනෙක් මතක් වෙනවා නම්, ඒ හැම වෙලාවෙම ඒ හැම දෙනාම සුවපත් වේවා, නැත්නම් සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන හැඟීම ඇති කරගන්න. අනිත් අතින් ඔබේ හිත ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න. මේ වෙලාවේ මගේ හිතේ කුසල අරමුණක්ද තියෙන්නේ, අකුසල අරමුණක්ද තියෙන්නේ කියන එක ගැන අවධානයෙන් ඉන්න. එහෙම ඉන්නකොට දිගටම මෛත්‍රිය, පරිත්‍යාග සීලත්වය, සමාධිය, ප්‍රඥා වැනි මේ ධර්ම කරුණු අපේ හිතේ ටිකෙන් ටික දියුණු වෙනවා. ඒ නිසා ඒකාතකින් මෛත්‍රිය පුරුදු කරන්න, අනිත් අතින් හිත ගැන හොඳට බලමින්, හරියට කණ්ණාඩියක් ඉස්සරහා ඉන්නකොට ඔබේ රූපය ඔබට පේනවනේ. අන්නේ වගේ ඔබේ හිත ගැන බලන්න පුළුවන් කණ්ණාඩියක් ඉස්සරහා ඔබ ඉන්නේ කියලා බලාගෙන ඉන්න. සරාගං වාචිත්තං සරාගං චිත්තං දි පජානාති ආදී වශයෙන් ධර්මෙහි සඳහන් වෙන ඒක චිත්තානුපස්සනා භාවනා විදියට. චිත්තේ චිත්තානුපස්සනා කියලා සඳහන් කරන්නේ ඒකයි. සිතෙහි සිතානුව බලමින් වාසය කරන්න කියලා සඳහන් කළේ ඒකයි. එතකොට පින්නතුනි සතිමත් බව කියන්නේ අපේ ඇස් දෙකට රූපයක් පේනකොට තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ කියලා බලන්න. බාහිර කෙනා මොකද්ද කරන්නේ කියන එක බැලුවට කමන්නේ. ඒ බලනවත් එක්කම තමන් බලන්න තමන්ගේ හිතට එකෙන් දැන් මොකද්ද උනේ කියලා. හිත පැත්තට හැරෙන්න. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ තියෙන ලක්ෂණය. ලෝකයානේ හැම දිනෙකම විද්‍යාඥයන් ඇතුළු හැම දිනෙකම කරන්නේ බාහිර ලෝකය ගැන අවධානයෙන් ඉන්න එක. බාහිර ලෝකය ගැන පරීක්ෂණ කරනවා, සත්තු ගැන, ග්‍රහලෝක ගැන, පෘථුවිය ගැන, නොඑක් ශාක ගැන, කුඩා අංශු ගැන මේවා ඊටාම සියුම් උපකරණ යොද යොද බලන මේ කට්ටිය. අපි කරන්නේ මොකද්ද? අපේ හිත ගැනයි අපි බලන්නේ. එහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට මේ ආදී ඉන්ද්‍රිය පහටම තමන් කිසියම් අරමුණක් ගන්න වෙලාවේදී තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒකෙත් ගැඹුරුම අවස්ථාව තමයි ඇහැට රූපයක් පෙනෙද්දී ඒ රූපය තේරුම් ගන්න අවස්ථාව තමයි ඇත්තටම ජීවිතය කියලා කියන්නේ. බාහිර රූපයක් ඇහැට පතිත වෙන අවස්ථාවක් තියෙනවා. බාහිර ශබ්දයක් කනට පතිත වෙන අවස්ථාවක් තියෙනවා. ඒ බාහිර රූපය තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථා දෙක තමයි අපි නෝනින් තේරුම් ගන්නට ඕන. ඇහැට රූපයක් පතිත වෙන අවස්ථාව, කනට ශබ්දයක් පතිත වෙන අවස්ථාව, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, නාසයට ගඳ සුවඳක්, කයට පහසක්, මේ දැනෙන මේ ඉන්ද්‍රිය අරමුණ වලට ගැටෙන මුල් අවස්ථාව පිණුතුනි ඊටාම ක්ෂණික අවස්ථාව. ඒකෙදි ලැබෙන්නේ අපට වර්ණ මාත්‍රයක්, ශබ්ද මාත්‍රයක් විතරයි අවබෝධය ලැබෙන්නේ. ඒක අපි තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ ඒ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් තමයි තේරුම් ගන්නේ අපි. නමුත් අපි හිතන්නේ මුල් අවස්ථාවේදී මේ තේරුම් ගන්න කියලා. මුල් අවස්ථාව පිනතුනේ සැබවින්ම උපේක්ෂාසගත අවස්ථාව. ඇස, කන, නාසය, දිව කියන මේ ආයතන හතරට ගෝචර වෙන අරමුණු මුල් අවස්ථාවේදී උපේක්ෂාසගතයි. කයට පතිත වෙන එක ඇතැම් විට දුක්සහගත වෙන්නත් පුළුවන්, සැපසහගත වෙන්නත් පුළුවන් මුල් අවස්ථාවේදී. හැබැයි ඒක තේරුම් ගන්න අවස්ථාවේදී මුල් අවස්ථාවේ නෙවෙයි ඉන්නේ අපි. අපි නිතරම තේරුම් ගන්නේ ඒ මුල් අවස්ථාව නිරුද්ධ වුණාට පස්සේ සිතෙන් තේරුම් ගන්න අවස්ථාවේ තමයි ඉන්නේ. නමුත් අපිට හිතෙන්නේ මුල් අවස්ථාවේදී මේ ඉන්නේ කියලා. නිකන් සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි පිඟානකට කෑම ටිකක් බෙදලා කෑම කනවනේ. කෑම කනකොට කෑම ටිකේ රස දැනෙනකොටම අපිට හිතෙන්නේ මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමේ කියලා නේද? නමුත් ඇත්තටම මේ මොහොතේ රස දැනෙන කොයි කෑමද? ඔව්, දිවේ කටේ තියෙන කෑම තමයි රස දැනෙන්නේ. අපිට කවදාවත් හිතිලා තියද ඒක? රසවට කෑම කනකොට අනේ මේ කෑම රස දැනෙන කටේ අර ලස්සනට මිශ්‍ර වෙලා තියෙන කෑම ටිකේ කියලා? නෑනේ නේ. හැමදාම අපට හිතුනේ මේ රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටිකේ කියලා අපට හිතුනේ. පිනුතුනි මේ උදාහරණය හොඳට මතක තියාගන්න. අපි ජීවිතේ හැමදාම කළේ මෙන්න මේ දෙය කළේ. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් පතිත වෙනකොට නිතරම හිතෙන්නේ, කනට ශබ්දයක් අහනකොට නිතරම හිතෙන්නේ තමන්ට දුකක් හෝ සැපක් ලැබෙනවා නම් ඒ බාහිර රූපයේ තියෙන විදියට මේ තමන්ට එක දැනෙන්නේ කියලා. ඇත්තටම එහෙම නෙමෙයි දැනෙලා තියෙන්නේ. හැමදාම දැනෙලා තියෙන්නේ ඒ මුල් අවස්ථාව නැති වෙලා ගියාට පස්සේ අපේ මනසින් තේරුම් ගන්න අවස්ථාවේදී තමයි දුකක් හෝ සැපක් අපට ලැබුණේ. එතකොට පින්වතුනි ධර්මයේ ඉහළම පුහුණුව කියන්නේ මොකද්ද? ධර්මයේ ඉහළම පුහුණුව කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන පහෙන් කිසියම් අරමුණක් ගන්නවා නම්, තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගන්නකොටම අපි දක්ෂ වෙන්නට ඕන. මේ තේරුම් ගන්නේ චක්කු විඥාණයෙන්වත්, සෝත විඥාණයෙන්වත්, ගහන විඥාණයෙන්වත්, ජීවහා විඥාණයෙන්වත්, කාය විඥාණයෙන්වත් නෙවෙයි. දැන් මම මේක තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥාණං කියන අවස්ථාවෙන් කියලා. පින්නතුනේ ධර්මයේ ඉහෙළම පුහුණුව කියන්නේ මෙතෙන්ට. මේක පින්නතුනේ දවසට එක විනාඩි භාගයක් හරි හිතන්න මේක. ඒ හිතන මොහොත තමයි තමන්ගේ ජීවිතෙන් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඉහළම අවස්ථාව කියන විශ්වාසය තියාගන්න. මෙන්න මේ කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. අන්නේ කාලය වැඩි කරගන්න තියෙන පහසුව තමයි මේට අදාළ ධර්ම දේශනා පුළුවන් තරම් අහන්නට ඕන. ඊළඟට ඒ ආපු ධර්ම දේශනා ගැඹුරට යන්න නම් හිත සමාධිමත් කරගන්නට ඕන සමාධි අරමුණකින්. සමත කමඨහනක් පාවිච්චි කරමින් භාවිත කරමින් නිතර සමතේ දිනු කරන්නට ඕන. ඒ සමතේ දිනු කරන්න අමාරු නම් තමන්ගේ කායික වාචික සංවරය ඇති කරගන්නට ඕන. ඒ කායික වාචික සංවරයත් ඇති කරගන්න අමාරු නම් ටිකක් දානය පුරුදු කරන්න ඕන. දානය කොහොමත් මේ පින්තුන හොඳට පුහුණු කරන අය. ඒ දානය පුහුණු කරන්නේ තමන්ගේ ගෙදර ඉන්න අම්මට තාත්තට කෑම ටික දීමේ පටන්. තමන්ගේ දරුවන්ට ධර්මික උපයන දේවල් වියපැහැදම් කිරීමෙන් ඉඳන් තමයි ඒ අපේ කුසල් මග දහම් වැට අප පටන් ගන්නෙ. එතකොට ධර්මයේ ඉහෙළම පුහුණුව තමයි මම මුලින්ම කිව්වේ. එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් සතිපට්ඨානයත් ඒ වගේම විශේෂයෙන් ඉහෙළම දහම වන මෙන්න මේ නුවණින් මෙනෙහි කිරීම නම් වූ විදර්ශනාව නැත්නම් අනිත්‍යතාවය දැන් තමන්ගේ ජීවිතයට සැබවින්ම මොකද්ද වෙන්නේ කියන අවස්ථාව තේරුම් ගැනීම. පින්නතුනි මේ සමස්ත දහම තමයි මේ ඊටාම කෙටි වෙලාවකින් කිව්වේ. දැන් මෙතන ඉඳලා අපි ධර්මයේ අනුපූර්ව ප්‍රතිපදාව අර අවසාන කාරණේට යනකම් අපට පිළිපදින්න පුළුවන් කාරණා ටික අප අසමින් අසන ගමන් පුහුණු කරමින් අප මේ කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධර්මය පුහුණු කරන එක පින්නතුනි මේ මොහොතේ අපි කරන්නේ. දැන් ලෝකේ සමහර පාසල් තියෙනනේ ළමයින්ට හෝම්වර්ක්ස් දෙන්නේ නැහැ. පන්තියේ තමයි ඔක්කොම කරන්නේ. ගෙදර ගිහලා නිකන් ඉන්න තියෙනවා. ළමයා පන්තියේදී ඉගෙන ගන්න ගමන් ඔක්කොම හෝම්වර්ක්ස් ටික පන්තියේදීම කරනවා. එහෙම පාසල් තියෙන රටවල් තියෙනවා. පින්නතුනි අන්න ඒ වගේ තමයි මෙතනත් අපි. අපි මෙතන ඉන්න මොහොතේ උපරීම මේ පුහුණුවෙන් ඉන්නට ඕන. අන්නේ පුහුණුව ටිකෙන් ටික ගැඹුරට යන ධමයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ හරියට මහා සාගරය වගේ කියලා. සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. එක විට සාගරේ ගැඹුරු වෙන්නේ නැහැ. අන්නේ වගේ තමයි මේ ධර්මයත් ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී කිසියම් ක්‍රමයක් අනුගමනය කළා. ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට ධර්ම දේශනා කළා. එකක් තමයි ආනුපොබ්බී කතා, අනෙත් එක සාමුක්ඛංශික දේශනා කියලා. ආනුපොබ්බී කතා කියලා කියන්නේ කෙනෙක් මුණ ගැහුණාම එයට සරලව බණ කියනවා. දාන කතා, සීල කතා, සග කතා, කාමනං ආදීනවං ඕකාරං සංකලේසං නෙක්ඛම්මේ චානිසංසං මේ ආදි වශයෙන් දේශනා කරනවා. දානය පිළිබඳව කතා, සීලය පිළිබඳව කතා, ස්වර්ගය පිළිබඳව කතා, පංචකාමේ ආදීනව ස්වර්ගය පිළිබඳව කතා, නෙක්ඛම්මේ ආනිසංස මෙන්න මේ වගේ අර විසිරලා තියෙන හිත ටිකෙන් ටික තැම්පත් වෙන විදියට මූලික කරුණු ටිකක් දේශනා කරනවා. අන්නේක දේශනා කළා හිත තැම්පත් වුණාට පස්සේ හිත මෘදු වුණාට පස්සේ ඒ ශ්‍රාවකයන්ගේ සිතට දේශනා කරනවා සාමුක්ඛංශික දේශනා. සාමුක්ඛංශික දේශනා කියන්නේ දුකේ හට ගැනීම හා නිරෝධය සම්බන්ධව දේශනා කරනවා. හේතුඵල ධහම, ආරි සත්‍ය සතර, ස්කන්ධ පංචකය මෙන්න මේ කරුණ වලට අදාළ දේශනා සිදු කරනවා. ධර්මයේ පිනතුණි අපට ඉතාම සරල දේ ඉඳන් ගැඹුරට පුහුණු කරන්න පුළුවන්. අද අප ධර්ම දේශනාවේදී මේ කරුණෝ බොහොමයක් අපට තියෙන වෙලාව අනුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කරුණ පැහැදිලි කරනකොට ඔබ බලන්න ඔබේ ජීවිතයේ දැනටමත් පුහුණු කරන කාරණා හුඟක් මේ අතරේ තියෙනවා. එහෙම තියෙනවා නම් ඔබ හුඟක් සතුටටපත් වෙන්න. ඒ වගේම මේ කරුණ ටිකෙන් ටික කියාගෙන යද්දී අනුපිළිවෙලින් අප කියන්නේ එතකොට යම්කිසි තැනක් යනකම් ඔබට මේ කරුණුත් එක්කම එකටම යන්න පුළුවන්. ඔබ පුහුණු කරන කරුණ මේ වණ්ඩේ පිටත්. එහෙම ගිහිල්ලා ගිහිල්ලා යම්කිසි තැනකදී ඔබට මුණ ගැහේ අලුතෙන්ම හිතන කියන කාරණා. අන්නේ තැනදී වඩාත්ම අවධානයෙන් අහන්නට. මේ දේශනාවේ ආරම්භයේ පටන්ම ඉතාම සරල දේ ඉඳන් ඉතාම ගැඹුරුම දේ කරාම අපි යනවා. ඒ නිසා කාටවත් අමාරුයි කියලා කියන්න බෑ ධර්ම දේශනාව. ඒ වගේම මේක පස්සේ මතක තියාගන්න අවශ්‍යත් නෑ. ඇයි මේ මොහොතේ අපි පුහුණු කරමින් යන්නේ? මේ ගැන ඔබට විශ්වාසයක් ඇති වුණොත් ඔබ ජීවිතේ පුළුවන් තරම් මේක පුහුණු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. ධර්මයේ නොදක අවුරුදු 100ක් ජීවත් වුණාට වඩා ධර්මයේ දැනගෙන ධර්මයේ පුහුණු කරමින් එක දවසක් ජීවත් වීම උතුම් කියලා. ධර්මයේ නොදක ධර්මයේ පුහුණු නොකර යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන්. අන්නේ 100ක් ජීවත් වෙන කෙනාට වඩා හරියට ධර්මයේ දැනගෙන ධර්මයේ නුවණින් දැකලා එක දවසක් ජීවත් වීම උතුම් කියලා දේශනා කරනවා. මේකත් හොඳට මතක තියාගන්න. පින්න තුනේ සම්පූර්ණම ධර්මය කියලා කියන්නේ සතුට ලබන තියෙන මාවත. ධර්මයේ දැනගත්තු පමණට ධර්මයේ පුහුණු කරපු පමණට අපේ ජීවිතයේ සතුට දිනු වෙනවා. ධර්මයයි සතුටයි කියන්නේ එකක්. මෙන්න මෙතෙන්ට අප විශ්වාසය තියනට ඕන. ලෝකේ යම්කිසි දෙයක් කරලා සතුට ලබන අපි දෙයක් කරනවා නම් අන්නේ දේවල් වලින් ඉහළින්ම සතුට ලබන්න පුළුවන් ඉක්මනින්ම සතුට ලබන්න පුළුවන් දේ තමයි ධර්මය පුහුණු කිරීම කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට අප විශ්වාසය ඇති කරගන්නට ඕන. අප ජීවිතයේ සතුට ලබන නොයෙක් දේවල් කරනවා. ඉගෙන කියා ගන්නවා, රැකරක්ෂා කරනවා, දරුවන්ට ඥාතීන්ට සලකනවා, අපේ රූපය ලස්සන කරගන්නවා, ගෙවල් දොරවල් ලස්සන කරගන්නවා. මේ හුඟක් දේවල් අප සතුට ලබන කරනවනේ නේද? හැබැයි ඒ සියලුම දේවල්ට වඩා පින්නතුනි ධර්මයේ පුහුණු කිරීම කියන එක අපට වඩාත්ම ඉක්මනින් වඩාත්ම පහසුවෙන් සතුට ලබා දෙන්න පුළුවන් මාර්ගය. එතකොට අන්නේ මාර්ගය යන ගමන් අප දක්ෂ වෙන්නට ඕන. අපට එදෙනදා තියෙන අපේ යුතුයකම් වගකීම් මැනවින් ඉටු කරගෙන අපේ පෞල් ජීවිතය, සමාජ ජීවිතය, වෘත්තීය ජීවිතය සාමකාමීව සිදු කරගන්න ගමන් මේ ගමන යන්නත් අප දක්ෂ වෙන්නට ඕන. දැන් අපි ගුවන් යානෙක යනකොට බලන්න දුර ගමනක් යනකොට ගුවන් යානෙක අපි බොහොම තැම්පත් වෙන්නේ ඉන්නේ නේද? රණ්ඩු සරුවල් වෙන්නේ නැහැ. අපිරිසුදු දේවල් එහෙම දාන්නේ නැහැ. ඉන්න අයත් එක්ක වාද බේද කරගන්නේ නැහැ. නේද? පහසුකම් බොහොම අඩු වුණත් බොහොම තැම්පත් අපි ඉන්නවා නේද? බොහොම පොඩි සීට් එකක් ලැබෙන්නේ නේ. වොෂ්රූම් එකත් බොහොම පොඩි ඉන්නේ හිර වෙලා ඉන්නේ ගිහිල්ලා නේ. නමුත් අපි එතන ගිහලා උද්ඝෝෂණ කරනවා සීට් එක පොඩි, උඩ බඩු දාන ඉඩමදි, ඈ වැසිකිළිය කුඩායි, වතුර කුඩා ටැප් එකකින් එන්නේ සිනික එක පොඩි කියලා අපි උද්ඝෝෂණ කරනවද? නෑ නේ නේ. ඇයි එහෙම කරන්නේ අපි? අපට ලොකු ගමනක් ඔළුවේ තියෙනවා යන්නනේ. ලොකු අපි මුදලක් දීලා ටිකට් එකක් අරගෙන මේ අපේ ඥාතීන් බලන්න, දරුවෝ බලන්න, රැකියාවට යන්නේ මේ දුර ගමනක් යන්නේ මේ. අන්න යන ගමනේදී අපි එතෙන්දී හරි පරිස්සම් වෙලා හරියට එදාටත් මේ වගේම සිල් ගත්තා වගේ ඉන්නේ නේද? ගුවන් යානේ යනකොට සිල් ගත්තා වගේ ඉන්නේ, දඟලන්නේ නැහැ කොහෙවත්. අඩු ගානේ වටා පිටවත් බලන්නේ, ඉස්සරහාම බලාගෙන වැඩමුණොත් ටිකක් නිදාගන්න එක විතරයි කරන්නේ. සිල් ගත්තු දවසේ වගේම තමයි. වෙන වැඩ අපි මුකුත් කරන්නේ නැහැ. බොහෝම කල්පනාවෙන් බොහෝම තැම්පත් වෙන්නේ. ඇයි අපි එහෙම කරන්නේ පින්නතුනේ? අපි එහෙම කරන්නේ අපි ලොකු මුදලක් දීලා ලොකු ගමනක් මේ අපි යන්නේ. අන්න ඒ වගේම තමයි පින්නතුනේ ඊටත් වඩා ලොකු ගානක් වියදම් කළා තමයි අපි මේ මනුස්ස ලෝකේ මේ බුද්ධෝත්පාද කාලේ ඉපදිලා මේ ධර්මය අහන්නට පුළුවන් පරිසරයකට අපි මේ ආවේ. අපේ සසර ආත්මව ගානක් ඒකට වියදම් කළා. පින්දහම් නැමැති වියදම් කළා තමයි අපි මේ ටිකට් එක ගත්තේ. ඒ නිසා අනිත් කරන සියලුම දේවල්ට වඩා පින්නතුනේ ධර්මයේ හැසිරීම, ඒ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න එක පින්නතුනේ අපි අපේ ජීවිතේ ඉහළම තැනින් තියාගන්නට ඕන. වැඩියක් තමයි අපේ දරුවන් ඥාතීන් කියලාවත් පින්නතුනේ මේ තමන්ගේ ආධ්‍යාත්මික ඉලක්කයට ආධ්‍යාත්මික පැතුමට හානියක් කරගන්න හොඳ නැහැ. අපි මේ ලෝකයට ආවේ ලොකු කාර්යයක් සඳහා. අනිත් හැම දේවල්ම ඊට පල්ලෙහා දේවල් පින්නතුනේ. ඉගෙන කියා ගන්න එක, රැකරක්ෂා කරන එක, ඥාතීන්ට සලකන එක, දරුවෝ හදන එක, ඒවට වඩා අපි ප්‍රමුඛත්වය දෙන්නට ඕන ධර්මයේ පිළිපැදීම. හැබැයි අමතක කරන්න එපා, ධර්මයට අපි ප්‍රමුඛත්වය දෙනකොට අපි දැනට කරන දේවල් වල අපි කරන කැපවීම පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. ඒව දැනටත් වඩා හොඳ කරනවා. ඔබ දරුවා බලා ගන්නවා නම් ධර්මයේ පුහුණු කරනකොට මීටත් වඩා හොඳට දරුවා බලා ගන්නවා. දැන් ඔබ දරුවට අධ්‍යාපනය විතරයි ලබා දෙන්නේ, කැමැටික විතරයි ලබා දෙන්නේ. ඔබ මේ ධර්මයේ දැනගත්තු දවසට දරුවට ඊටත් වඩා හොඳට තව දේවලුත් දෙනවා, ධර්මයක් දෙනවා. ධර්මයේ දන්නේ නැති කෙනෙක් අම්මට තාත්තට කැම බීම ටික, බෙහෙත් තේ ටික, ඇඳුම් පැළඳුම් ටික විතර හැදෙන්නේ. ධර්මයේ දන්නේ කෙනෙක් අම්ම තාත්තට ධර්මයක් දෙනවා. ඔබ වැඩ කරන තැන ඇයට ඔබ සේවය විතරයි සලසන්නේ. ඔබ ධර්මයේ දැනගත්තු දවසට ඒ සේවය සලකන අතරේදී ඔබ එයට ධර්මයක් දෙන්න පුළුවන් නම් දෙනවා. මෙන්න මේක තමයි වෙනස පින්නතුනි. ඒ නිසා ඔබ කිසිසේත්ම බය වෙන්න එපා. ඔබ ධර්මයේ රකින්න කියලා ගිහිල්ලා ඔබේ ගෙදර දොර වැඩපළවත්, ඔබ රැකියා කරන ස්ථානයේ වැඩපළ අඩුව වීමක්වත්, දරුවන්ට කරන යුතුයකම් වල අඩු වීමක්වත් පොඩ්ඩක්වත් වෙන්නේ නැහැ. ඒව දැනටත් වඩා හොඳට ඔබ කරනවා. ඔබ දැනට පැය ගාණක් රැකියාවක් කරනවා නම් ධර්මයේ දැනගත්තු දවසර ඔබ ඊටත් වඩා පැය ගාණක් වැඩ කරයි. ඇයි ඔබ වැඩ කරන ගමනොත් ධර්මයේ පුහුණු කරමින් ඉන්නේ? එතකොට ඔබට කායිකව දැනෙන්නේ වෙහෙස දැනෙන්නේ නැහැ, නිින්ද දැනෙන්නේ නැහැ. ඒ තරම් වාසියක් මේ ධහමෙන් අපට ලැබෙනවා පින්නතුනි. ඒ නිසා මේ ආධ්‍යාත්මික ගමන සහ අපේ දෛනික ගමන කියන අප කරන එදිනදා කටයුතු එකට සමගාමීව යන්නට ඕන පින්නතුනි. බොහෝ විට අපට හිතෙන්නේ ධර්මයේ පුහුණු කරන්න එක වෙලාවක, රැකියාව කරන්න වෙනත් වෙලාවක. එහෙමනේ අපට හිතෙන්නේ නේද? නමුත් පින්නතුනි, ධර්මයේ පුහුණු කිරීමත් අපි හුස්ම ගැනීමත් හරියට එකක් බවට පත් වෙනට ඕන. මේක තමයි ධර්මයේ පුහුණුව කියලා කියන්නේ. අප තබන පියවරක් පාසාම මේ ධහම එකතු වෙන්නට ඕන. එතකොට අපි ඇවිදින හැම තැනක්ම සක්මන් මළුවක් වෙනවා. අපි වාඩි වෙලා ඉන්න හැම තැනක්ම භාවනා ආසනයක් වෙනවා. අප වාසය කරන හැම තැනක්ම භාවනා කුටියක්, භාවනා මධ්‍යස්ථානයක්, පන්සලක් වෙනවා. අපි ගන්න හැම හුස්මක්ම නිකං හුස්ම ගැනීමක් නෙවෙයි. ඒක ආනාපාන සති භාවනාවක් වෙනවා. අපේ ශරීරයේ හැම කටයුත්තක්ම නිකං කරන දෙයක් නෙවෙයි. ඒක කායේ කායනුපස්සනා භාවනාවක් වෙනවා. කායනුපස්සනා භාවනාවක් වෙන්නට ඕන පිණතුනි. අන්න ඒ මට්ටමට අපේ හිත ටිකෙන් ටික දියුණු වෙනවා. ඉතින් අන්නේ ආධ්‍යාත්මික ගමන් මඟ තීරණය කරන ප්‍රධානතම සාධකයක් තමයි කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කිරීම කියලා කියන්නේ. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කිරීම. ඔබට මේ ධර්මයේ ලැබෙනවා. ධර්මයේ ලැබෙනවායි කියලා කියන්නේ ඔබට කල්යාණ මිත්‍රත්වය ලැබිලා තියෙන. ඔබ ඒක ගුවන් විදුලියෙන් ඇහුවත්, රූපවාහිනියෙන් ඇහුවත්, වෙනත් ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් එකකින් ඇහුවත් ඔබට කල්යාණ මිත්‍රත්වය ලැබිලා තියෙන. අන්නේ ධර්මයේ ඉහළම දේ අහන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔබේ දුක නිවෙන, ඔබේ ආධ්‍යාත්මික සතුට දිනු වෙන, දිනෙන් දින සතුට වැඩි වෙන ඒ ධම්මග තේරුම් ගන්නට ඕන. ඒ ධම්මග අප ගමන් කරනකොට පින්නතුනි, අපේ ජීවිතේ ලැබෙන ප්‍රධානතම වෙනස තමයි ජීවිතේ එන්න එන්නම සතුට වැඩි වෙන්නට ඕන. අපේ ජීවිතේ එන්න එන්නම සතුට අඩු වෙනවා නම් සැබවින්ම පින්නතුනේ අප දහම තුල නෙවෙයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ සතුට සමංගේ ජීවිතයේ ලස්සනට ඉන්න, රූපේ ලස්සන, නිරෝගිමත් කාලෙ විතරක් නෙවෙයි පින්නතුනේ. ඒ සතුට වයසට යන්නේ වැඩි වෙන්නට ඕන. ශරීරය දුර්වල වුණා කියලා ඒ සතුට අඩු වෙන්න බෑ. අන්න ඒ සතුට තමංගේ ජීවිතයේ එන්න එන්නම වැඩි වෙනවාද කියලා තමන්ට බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? ඒ ක්‍රමය තමයි සබ්බම් පරවසන් දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං කියලා කාරණයක් සඳහන් කරනවා. සබ්බම් පරවසන් දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං කියලා. යම් කිසි දෙයක පාලනය තියෙන බාහිර දෙයක් මතනම් අන්න ඒක දුක පිණස හේතු වෙනවා. යම් කිසි දෙයක බලය පාලනය තියෙන තමන්ගේ යතේ නම් අන්න ඒක සැප පිණස හේතු වෙනවා. ඔබ බලන්න ඔබේ ජීවිතයේ අද දවසේ වැඩිපුරම සතුට පවතින්නේ කුමන දේවල් මතද කියලා. ඔබ ආද වැඩිපුරම සතුට වෙන්නේ මොනවාද කියලා කාරණා පහක් විතර කියලා බලන්න. එතකොට ඔබට තේරෙනවා ඔබ ඇත්තටම කුමන ධම්මගයේද යන්නේ කියන එක ගැන ඔබට අවබෝධයක් ලැබෙනවා. දවසට වැඩිපුරම සතුට ලැබෙන කාරණා කියලා කියන්නේ මොකද්ද? දවසට ඔබ වැඩිපුර වාරයක් කුමක් ගැනද හිතන්නේ කියන එක. ඔබ කරන්නේ කුමක්ද කියන එක නෙවෙයි. ඔබ දවසට වැඩිපුර හිතන්නේ කුමක් ගැනද කියන කාරණය. ඇතැම් විට ඔබ පැය 10ක් පැය 12ක් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ වැඩ කරද්දී ඔබ ධර්මයේ පුහුණු කරනවා නම්, ඔබ දීපු දානයන් ගැන සීකරනවා නම්, අම්මට තාත්තට සලකපු ආකාරය ඔබ සීකරනවා නම්, ඔබ රකින පංචශීලය ගැන නිතර සීකරනවා නම්, මෛත්‍රී භාවනා ගැන නම් වැඩිපුර පුහුණු කරන්නේ, සතිපට්ඨානය තුර නම් ඔබ ඉන්නේ, ඔබ ඇතැම් විට ඒ වැඩ කරන කාලෙන් වැඩිපුර ප්‍රමාණයක් ඔබ ඉඳලා තියෙන ධර්මයක් එක්ක. අන්න ඒ නිසා බලන්න පින්නතුනි, ඔබ දවසට වැඩිපුර හිතන්නේ කුමක් ගැනද කියලා. අන්න එහෙම දවසට වැඩිපුර හිතන කාරණා පහක් විතර ලියලා බලන්න. ඔබේ දරුව ගැනද, රැකියාව ගැනද, ඔබේ රූප සම්පත්තිය ගැනද, නැත්නම් වෙනත් බඩමුට්ටුවක් ගැනද, මෙන්න මේ කාරණයෙන් බලන්න. ඒ කාරණා ඔබෙන් පිටස්තර තියෙන දෙයක්ද වැඩිපුර හිතන්නේ? ඔබේ අභ්‍යන්තර ජීවිතයේහි සිත පිරිසුදු කිරීම සම්බන්ධයෙන් කාරණයක්ද ඔබ වැඩිපුර හිතන්නේ කියලා බලන්න. අන්න එතෙන්දි තමන්ට හිතෙනවා නම් තමන් දවසට වැඩිපුර හිතන්නේ තමන්ගේ ජීවිතයේහි ආධ්‍යාත්මික ජීවිතයට අදාළ දෙයක් කියන කාරණය නම් ඔබට වැඩිපුර දැනෙන්නේ අන්න ඔබ ඉන්නේ සතුට වැඩි වෙන මාවතක කියලා හිතන්න. වැඩි දෙයක් තමයි අපි වැඩිපුර හිතන්නේ අපේ රූප සම්පත්තිය ගැන නම්, අපේ නිරෝගී භාවය ගැන නම් වැඩිපුර හිතන්නේ. සතුට වැඩි වෙනවද අඩු වෙනවද? සතුට පින්නතුනේ අඩු වෙනවා. රූපය හැමදාම එක වගේ තියෙනවද? රූපය වෙනස් වෙනවනේ නේ. රූපය ගැන බැලුවට කමන්නේ නැහැ, රූපේ ලස්සනට තියාගත්තට කමන්නේ නැහැ. නමුත් රූපේ ලස්සනම අපි වැඩිපුර හිතුවොතින් අපේ රූපයේ ටිකෙන් ටික වෙනස් වෙනකොට ඒ සතුට අඩු වෙනවා. එතකොට රූපයටත් අපි සලකන ගමන් අපි දක්ෂ වෙන්නට ඕන ඊටත් වඩා ලස්සන අපේ හිතේ ලස්සන ගැන දකින්න. හිතේ ලස්සන වෙන දේවල් තමයි අපි වැඩිපුර කරන්නට හිතන්නට ඕනේ. හැබැයි එහෙම කළා කියලා පින්නතුනි අපි කරන දෛනික ජීවිතයේ කටයුතු වඩාල වෙන්නේ, ඒ කටයුතු දැනටත් වඩා සාර්ථක වෙනවා. ධර්මයේ පුහුණු කරන්න කරන්න ඔබ තමයි ගෙදර වැඩිපුරම වැඩ කරන කෙනා වෙන්නේ. ඔබ තමයි වැඩිපුරම ගෙදර බඩු භාණ්ඩ හෝදන පිරිසිදු කරන කෙනා වෙන්නේ. එහෙම කෙනා බවට පත් වෙනවා. ඒ නිසා වැඩපල අඩු වෙන්නේ නැහැ පින්නතුනි. වැඩපල කරන ගමන් අප දහම තුලට එන්නට ඕන. අන්නේ ධම්මග සම්පූර්ණ පින්නතුනි ධර්මයේ පුහුණු කිරීමත් සතුටක් කියලා කියන ජීවිතයක් එකක් බවට පත් වෙන්නට ඕන. සන්තුට්ඨිය පරමං ධනං කියලා දේශනා කරනවා. සතුට ජීවිතයේ උතුම්ම ධනය කියලා. Happiness is the greatest treasure. සතුට තමයි ඉහළම ධනය, ඉහළම ධන භාණ්ඩාගාරය. අන්නේ සතුට ලබන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ හැම දහම් පදයකින්ම දේශනා කළේ. මේ සතුට තීරණය වන්නේ සචිත්ත පරියෝ දපනං කියන කාරණය මත, හිත පිරිසුදු කර ගැනීම, හිත දමනය කිරීම කියන කාරණය මත තමයි මේ සතුට තීරණය වන්නේ. මනසාචේ පසන්නේන භාසතේවා කරෝතිවා. යම්කිසි කෙනෙක් පිරිසුදු මනසෙන් යමක් කරනවා නම්, යමක් හිතනවා නම් ඒ කෙනාට සැප විපාක ලැබෙනවා. අන්නේ හිත ලස්සන කිරීම ආරම්භ කරන්නේ පින්නතුනේ අපි ගෙදර ඉනම්. උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම මෙන්න මේ සතුට ලබන ක්‍රමය අප කළමනාකරණය කරගෙන දක්ෂ වෙන්නට ඕන. කොහොමද අපි ඒක කරන්නේ? අපි උදේ අවදි වෙලා ගෙදර දොර පිරිසිදු කරනවා නම් ඒක සතුටෙන් කරන්න පින්නතුනේ. අනිත් ඇයට ඉන්න ගෙදරක් මේක, අනිත් ඇයටත් මේ කරන උපකාරයක් කියන හැඟීමෙන් ඒක කරන්න. ගෙදර ආහාර පාන ටික සූදානම් කරනවා නම් ඔබ අද ගෙදර අයට දානයක් දෙනවා කියලා හිතලා කරන්නේ ඒක වගකීමක් යුතුකමක් විදිහට නෙමෙයි පින්නතුනේ. ඒක දානයක් දෙනවා කියන හැඟීමෙන්ම කරන්න. පන්සලට දානය පූජා කරන දවසට විතරක් නෙමෙයි, ඔබේ ගෙදර අනිත් අයට දානේ පූජා කරන්නයි මේක සූදානම් කරන්න කියන හැඟීමෙම කරන්න. කඩේට ගිහිල්ලා බඩු මුට්ටු ගේනවා නම් ඔබ මේ ගෙදරට දානයක් දෙන්නයි මේක ගේන්නේ. දරුවට කිරි ටික හදලා දෙනවා නම් මම මේ දරුවට දානයක් දෙන ගමනේ මම මේ ඉන්නේ කියලා හිතන්න. එතනින් මේක පටන් ගන්න. ඊළඟට පින්නතුනි ඔබේ නිවසේ දැන් මේ කියන්නේ අපේ තමන්ට කිසිම වේදමක් නොවේ දැන් කරන දේවල් ටිකම පින්කම් බවට පත් කරගන්නයි මේ කියන්නේ. දැන් මේ කිසිම දෙයකට මිල මුදල් වේදම් වෙන්නේ නැහැ. අමතර කාලයක් වෙන්නෙත් නැහැ. තමන්ම මේ ගැන බලන විදිය, තමන්ගේ විෂන් එක, තමන්ගේ පර්සෙප්ෂන් එක වෙනස් කරන ක්‍රමය මේ කියන්නේ. දැනට කරන ටිකම පින්කම් බවට පත් කර ගැනීම ගනිමින් නිවන් මාර්ගය යන ක්‍රමය මේ කියන්නේ. එතකොට gedara dora පිරිසුදු කරනකොට මේ කනිත්යගේ ප්‍රයෝජන සඳහා කරන දේක් කියලා හිතලා කරන්න. gedara කෑම බීම සකස් කරනකොට මේක මම කරන්නේ දානයක් දෙන්න කියලා හිතලා කරන්න. ඊළඟට තමන්ගේ දෑතින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෑන් වේදුරක් පූජා කරන්න. ඒකටත් ඔබට සල්ලේච්ඡර වේදම් වෙන්නේ නැහැ. හොඳ පිරිසුදු වාදනයකට හැමදාම පෑන් වේදුරක් පූජා කරන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒ පූජා කරන පින ඔබ හිතන්න මේ ලෝකයේ සියලුම සත්‍යයන් මේ පින අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබේ මියගිය ළඟම ඥාතීන් ඇති ආචිල සීයලා අම්මල තාත්තලා ඒ හැම දෙනාම කොහේ හරි ඉඳගෙන මේ පින අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඊළඟට තමන් උදෑසන ගෙදර ආහාර පාන සූදානම් කරනවා නම් තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් පුළුවන් වෙලාවට බුද්ධ පූජාව ටිකක් ගෙදර තියන්න ශ්‍රද්ධාවෙන් පිරිසුදු භාජනයකට. ඒක හැමදාම තියන්න ඕන කියලා කතාවක් නෑ. තමන්ට පුළුවන් දවසට කරන්න. සමහර අය බය ඇතැමිට එක දවසක් තිබ්බොත් හැමදාම තියන්න වෙයි කියලානේ. එහෙම එකක් නෑ පින්නතුනේ. තමන්ට පුළුවන් වෙලාවට පුළුවන් ප්‍රමාණයෙන් තියන්න එක. ඒ කරන හැම පින්කමක්ම මේගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස කියලා හිතලම කරන්න. ඒ කරන සියලුම පින්කම් තමන්ගේ ජීවත් වෙන තමන්ට උදව්පකාර කළ හැම දෙනාටම නිරෝගී සුවය දිගාසිරි සම්පත් සැලසේවා කියන ප්‍රාර්ථනාවම කරන්නේ. ඒක පුණ්‍යානුමෝදනාවකුත් වෙනවා. මෙන්න මෙතනින් ආරම්භ වෙන දහම්මඟ පින්තුනේ ඊළඟට ටිකෙන් ටික ඉදිරියට යනවා. එහෙම යන මේ ගමන් මගේදී තමන් රැකියාවක් කරනවා නම් අන්නේ රැකියාව ඉතාම ධර්මිකව කරන්න. තමන් ගන්න වැටුපට වඩා මහන්සි වෙලා එක කරන්න. කැපවීමෙන් කරන්න. ඉතාම ආදරෙන් ගෞරවයෙන් එක කරන්න සැලකිල්ලෙන්. එතකොට ඒකත් පින්කමක් වෙනවා. ඒකත් තමන්ට සතුට ලැබෙන දෙයක් වෙනවා. ධර්මයේ සඳහන් වෙනවා අත්‍යසුඛ කියලා එකක්. සූත්‍රයක් තියෙනවා අනන සූත්‍රය කියලා. මේ අනන සූත්‍රයේ සතුට ලැබෙන ක්‍රම හතරක් ගැන කියනවා. එකක් තමයි අත්‍යසුඛය. අත්‍යසුඛය කියන්නේ තමන්ට යම්කිසි දෙයක් තියෙනවා කියන හැඟීමෙන් සතුටටපත් වීම. ඒක නිකන් ලැබෙන්නේ නැහැ පින්නතුනේ. ඒක ලැබෙන්නේ තමන් උපයපු දේ ධාර්මිකව උදේවා කියලා හැඟීමක් තමන්ට තියෙනට වන. ඔබ යම්කිසි ධනයක් උපයලා තියෙනවා නම් අනේ මේ ධනය උපයන මං කොච්චර මහන්සි වුණාද කියන එක ගැන හිතන්න. අන්නේ හිතනකොට තමන්ට සතුටක් ලැබෙන්නේ. දැන් ඔබේ ගෙදර බඩු මුට්ටු තියෙනවා නම් ඒ තියෙන හැම බඩමුට්ටුවක් වෙනුවෙන් ඔබ මහන්සි වුණා නේද? ඔබ මහන්සියෙන් වැඩ කරපු පෑ ගානට ලැබිච්ච දේවල් නේද මේ කියලා බලන්න ඔබ. ඒක තමන්ට සතුටක්. ඊළඟට භෝග සුඛය. ඒ මහන්සියෙන් හරියම්බ කරපු ධනෙන් ඔබ යම්කිසි දෙයක් පරිහරණය කරනවා නම්, ඔබ ඇඳුම් පැළඳුම් අඳිනවා නම්, ආහාර පාන ගන්නවා නම්, දරුවන්ට සලකනවා නම්, අම්මට තාත්තට උදව් කරනවා නම්, ස්වාමීන් වහන්සේලාට සිව්පස්යෙන් සලකනවා නම්, මෙන්න මේ දෙයක් කරනකොට ඔබ හිතන්න මම මේ වියදම් කරන්නේ නිකන් ඒව නෙවෙයි, මං මහන්සියෙන් හරියම්බ කරපු ධනය මේ වියදම් කළා තියෙන කියලා. ඔබේ ඇඟේ තියෙන ඇඳුම දකිනකොට ඔබ සතුටු වෙන්න. මේක මං මහන්සි වෙලා ධාර්මික කෝපිය පැඳුමක් තමයි මම ඇඳගෙන ඉන්නේ කියලා. මේක තමයි පිනතුණු භෝග සුඛය කියලා කියන්නේ. ඔබේ ධනයෙන් ඔබේ අම්මට තාත්තට සලකනකොට සහෝදර සහෝදරියන් සතුටෙන් ඉන්නකොට ඔබ හිතන්න මේ මං මහන්සියෙන් හම්බ කරපු දෙයින් තමයි මේ අය ලස්සනට මේ ඉන්නේ කියලා. මේකට කියන්නේ භෝග සුඛය කියලා. බලන්න අපි දැනට නැහනේ හිතන්නේ මේකනේ. මං යුතුයකමක් වෙනුවෙන් ඒක කරා කියලා එක විතරයි අපි හිතන්නේ. නමුත් බුදුදහමේ සඳහන් වෙනවා හැබැයි ඒ සතුට ලැබෙන නිකන් නෙවෙයි. ඒ ධනෙ ලබන ඔබ කොච්චර මහන්සි වුණාද? කොච්චර ධාර්මිකව දේක කළේ? අන්නේ මහන්සියෙච්ච පමණට තමයි ඔබට ඒකට සතුට ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ අතීත කතා ප්‍රවෘත්ති ගැන සඳහන් වෙනවා සමහර රජවරු දන් දෙනකොට රාජ භාණ්ඩාගාරයෙන් අරන් නෙවෙයි දන් දීලා තියෙන්නේ. කොහොමද දන් දීලා තියෙන්නේ? ඇතැමිට අප්‍රකට වෙස්යෙන් ඈත ප්‍රදේශවල ගිහිල්ලා ගොවිතැන් කරලා කුලී වැඩ කළා ඒ ධනෙ අරගෙන ඇවිල්ලා තමයි දන් දීලා තියෙන්නේ. මොකද ඒ දාණයට මහන්සි වෙන පමණට තමයි දාණයට කොච්චර දුන්නාද කියන එක මත නෙවෙයි ආනිසංස තීරණය වෙන්නේ. ආනිසංස තීරණය වන්නේ ඒ ධනය පරිහරණය කරන්න, ඒ ධනය පූජා කරන්න මට්ටමට එනකොට ඔබ කොච්චරයකට මහන්සි වුණාද, කොච්චරයකට කැප වුණාද කියන කාරණේ මත. අනේ නිසා පින්වතුනි, අප මේ කරන දේවල් අපට සතුට ලැබීම පිණිස හේතු වෙනවා. ඒ නිසා උදෑසන අවදිච්ච මොහොතේ පටන්ම මේ සතුට ලබන ක්‍රමය. ඊළාට අප භාජනයක් නිවසේ හොදනවා නම් අපේ පිඟාන කෑම සූදානම් කරපු වළඳක් භාජනයක් අපි හොදනකොට හැම වෙලාවෙම හිතන්න මේකෙන් මේ පිට වෙන මේ ඉඳුල් ටික යම් කිසි සතෙක් ගිහිලා අනුභව කළා ඒ සතාගේ කුසගින්න නිවේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න. අන්න එතනිනුත් සතුටටපත් වෙන්න පුළුවන් අපට. ඒ වගේම තමන්ගේ නිවසේ තමන්ගේ අතින් ඉඳපු මල් පැලයක් මල් ගහක් තියෙනට ඕන. පළතුරු ගහක් තියෙනට ඕන. එළවලු ගහක් තියෙනට ඕන. ඒක හැමදාම උදෑසන දකිනකොට තමන්ට සතුටක් හට ගන්නවා. දැන් ඔබ දැකලා ඇති සමහර රටවල අය පළතුරු එළවලු හැම ගෙදර හදනවා. ඒ වැටැමිට ගෙදර පරිහරණයට නෙමෙයි හදන්නේ කට්ටිය. ගෙදරට ඕන කෙනෙක් කඩෙන් ගේනවා අරව තියෙන ලස්සනට. තමන්ට සතුටටපත් වෙන්න. ඇතැමිට ඒ පළතුරු ඒ දේවල් සත්තු ඇවිල්ලා කනකොට ඒ දෙක දැකලා සතුට වෙනවා. ඇතැමිට ගෙදර හදන ගහට වඩා අඩු මිලට කඩෙන් සල්ලිවට ගන්න පුළුවන් නේ. නමුත් එහෙම නොගෙන ගෙදර පළතුරු ගහක්, එළවලු ගහක්, යම් කිසි දෙයක් මල් පැලයක් හිටවනවා. මේවත් පින්නතුනේ සතුට ලබන දේවල්. අඩු ගානේ පොඩි භාජනයක හරි පොඩි මල් පෝච්චියක හරි ඔබේ අතින් කිසියම් පැලයක්, මල් හැදෙන ගහක්, ගෙඩි හැදෙන ගහක් හිටවලා තියක්. ඒක ඔබ නිතර දකින්න. ඒකට පොඩි සාත්තුවක් කරන්න, වතුර ටිකක් දාන්න. මේ හැම දෙයක්ම පින්නතුනේ තමන්ට සතුට ලැබෙන දේවල්. ඊළඟ කාරණේ තමයි තමා රකින සීලය. මේ පින්නතුන් බොහෝ දෙනෙක් පංචශීල රකින අය. අන්නේ තමන් රකින පංචශීලය ගැන තමන් හිතන්න පින්නතුනි. බොහෝ විට අප පංචශීලය රකිනවා. නමුත් අපි මේක ඉතර හිතන්නේ නැහැ. පින්නතුනි මේක හොඳට හිතන්න. මම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්. ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමෙන් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වෙන් වෙලා, බොරු කීමෙන් වෙන් වෙලා, මද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක් කියන එක නිතර නිතර හිතන්න. මේක තමන්ගේ කුසලයේ දියුණු වෙන හේතුවක් පින්නතුනි. මේක හිතනකොට තමන්ගේ ජීවිතයේ නිවැරදි භාවය ගැන තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. මේ සතුට නිසාම හිත පිරිසිදු වෙනවා පින්නතුනි. සතුට නිසා හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙන නිසා සතුට වැඩි වෙනවා. මෙහෙම ගිහිල්ලා පින්නතුනි ඊළඟට අපට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මෙන්න මේ තෙරුවනට වඳින ගාථාවල ආරම්භයේ අපේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන නාමය අසන්නට ලැබීමත් පින්නතුනි ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඔබේ ජීවිතයේහි වටිනාම සම්පත මේ ලබාගෙන තියෙන්නේ කියන ගැන සතුටපත් වෙන. පන්සලට ආවත් පින්නතුනි වැඩිපුර වෙලාවක් මේ බුදුමැදුරේ ඉන්න බලන්න. වැඩිපුර වෙලාවක් බුදු ගුණ වඩන්න, සංඝ ගුණ වඩන්න, දහම් ගුණ වඩන්න. ඔබ බොහෝ විට දුර බැහැර ඉඳලා වෙනත් වැඩ කැප කළ තමයි පන්සලට එන්නේ. ඒ පන්සලට ආවට පස්සේ වෙන වෙන අනවශ්‍ය දේවල් කතා කරන්න එපා පින්නතුනි. ඔබට වෙන දේවල් ඕන වෙලාවක ඔබට දුරකථන යාළුවෙක් එක්ක කතා කරන්න පුළුවන්. කට්ටියගේ ප්‍රශ්න ගැන වෙන වෙන දේවල් ඕන තරම් ඔබට කතා කරන්න වෙලාව තියෙනවා දවසේ. නමුත් පන්සලට ආවනම් ඉතාම ගෞරවයෙන් ස්වාමින් වහන්සේලාට වන්දනාමාන කරන්න, තමන්ගේ දෑතින් පෑන් වේදුරුවක් හරි මේ පිළිම වහන්සේ ළඟට ඇවිල්ලා පූජා කරන්න. විනාඩි 5ක් හරි භාවනා කරන්න ඇවිල්ලා. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව මේ බුදුමැදුරට වෙල කරන්න. බලන්න මේ මන්දිරය හදන්න මේ ස්වාමීන් වහන්සේලා කොච්චර මහන්සි නැද්ද? මේ හැම දෙයක්ම ඔබේ ආධ්‍යාත්මික සතුට දිනු වෙන්න මේ පරිසරය බුදුරජාණන් වහන්සේ සජීවීව වැඩ සිටින ස්ථානය බවට පත් කරගන්නට, පත් කරලන්නට මේ ස්වාමීන් වහන්සේලා කොච්චර මහන්සි නැද්දනේ? ඇතැමිට අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෑ. පොයට නම් ඇවිල්ලා වැඩි වෙලාවක් මෙතන ඉන්නවා. නමුත් සාමාන්‍ය දවස් රටාවම ඔබ මෙතෙන් දෙන අවස්ථාව බොහෝට අඩුයි. නමුත් විනතුන බුදුමැදුරට ඇවිල්ලා ටික වේලාවක් ඇස් දෙක පියාගෙන නිකන් හරි මෙතන ඉන්න. මේ ආධ්‍යාත්මික ශක්තිය මෙතනින් ගන්න පින්නතුනි. අපි දන්නව සමහර විදේශ රටවල් වල පන්සල් වලට සමහර අය එනවා. බෞද්ධය නෙවෙයි. ඒ අය ඇවිල්ලා විශේෂයෙන් සීල සමාදාන තියෙන දවස්වලට ඇවිල්ලා සිංහල භාෂාවෙන් වැඩ කළත් ඒ අය අහගෙන ඉන්නවා. ඇස් දෙක පියාගෙන. යට වචනයක්වත් තේරෙන්නේ නැහැ. නමුත් ඒ අය විශ්වාස කරනවා මේ ආධ්‍යාත්මික දියුණුවක් සලසා ගන්න අය අතර ඉන්නකොට ලොකු ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා. අන්නේ ආධ්‍යාත්මික ශක්තිය ස්පිරිචුවල් එනර්ජි එක ගන්න කියලා ඒ අය ඒ පිරිසෙන්ද වාඩි වෙලා ඉන්නවා ඇස් දෙක පියාගෙන. ඒ නිසා පින්නතුන ඔබේ දරුවේ අත දරුව වුණත් සමනේ දරුවා පුළුවන් හැම වෙලාවෙම පන්සලට එක් කරගෙන එන්න රැගෙන එන්න. ඒ දරුවා තියාගෙන බණ භාවනා කරන්න. ඔබ දැකලා ඇති සමහර සෝම් සාකච්ඡාවල සෝම් දේශනා භාවනා වැඩසටහන් තියෙනවා. විදේශ රටවල අය තමන්ගේ කුඩා දරුවා උකුලේ තියාගෙන තමයි භාවනා කරන්නේ. තමන්ගේ ගෙදරින් පෝසය බල්ලා දෙන්නත් එතනින. ඒ ඈත් ළඟ තියාගෙන තමයි භාවනා කරන්නේ. අපේ ඇතැමිට දරුවන්ට කරදරයි පාඩම් කරන්න පරක්කු වෙයි අතපසු වෙයි කියලා ඇතැමිට කරදර වෙයි කියලා එහෙම කරන්නේ නැහැ නේ. නවත් වෙනතුනේ එහෙම කරන්න එපා. තමන්ගේ ළඟමින ඥාතීන් පුළුවන් තරම් වෙලාවක් කියයි දහමට නැඹුරු කරගන්න උත්සාහ කරන. එයා ඇත්තටම එයාට ආදරේ නම් අපි. එනිසා එයාට වචනේ තේරෙන්නම ඕනේ. මේ කරන හැම ආධ්‍යාත්මික කටයුත්තකදීම ඒ අප ළඟ ඉන්න ඇට ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ලැබෙනවා. අන්නේ ශක්තියට ලබා දෙන්න පින්නතුනි. විශේෂයෙන්ම නිතර වන්දනාමාන කරන ස්ථානවලට ගියහම ඒ ස්ථානවල ටිකක් හරි ඉඳලා භාවනා කරන්න. විනාඩි දෙකක් හරි එතනක භාවනා කරන්න. ඔබ යම්කිසි තැනක් බලන්න ගියා නම් ලස්සන මල්වත්තක් වෙන්න පුළුවන්, ලස්සන ස්ථානයක් වෙන්න පුළුවන්, මුහුදු වෙරළක් වෙන්න පුළුවන්, ගඟක් වෙන්න පුළුවන්. ඒ තැන්වලට ගිහලා ඔබ පින්තූර ගන්නවනේ බොහෝ විටනේ. අන්නේ පින්තූර ගන්න වෙලාවේ එක විනාඩියක් හරි භාවනා කරමින් ඉන්න ඉරව්වේ පින්තූරෙකුත් ගන්න එතන. ඒ හැම තැනක්ම ලස්සන වෙන විදිහට පොඩ්ඩක් හරි ඔබ ඉන්න. ඊටාම තැම්පත්ව ලස්සනට භාවනා කරන අරමුණෙන් ඉරියව්යෙන් හිටියත් කමන්නේ නැහැ එතන. ඒ ඉන්න ගමම පුළුවන් නම් සුළු වෙලාවක් හරි බුදුගුණ වඩන්න, සිර සත්වෝ සුවපත්ත්වා කියලා වඩන්න. පල්ලියකට ගියත් කමන්නේ ඒ තැන පහසු තැනක මුල්ලක වාඩි වෙලා ටික වේලාවක් මෛත්‍රී භාවනා කරන් මෙතෙන්ට ආපු සීලොම දෙනා සුවපත්ත්වා කියලා භාවනා කරන. ඒ භාවනා කරන ගමන් පින්තූරයක් ගන්න බලන්න කාට හරි කියලා. අනේ සීලොම පින්තූර වලට වඩා ඒ පින්තූර හරියම ලස්සන පින්තූරයක් වෙනවා. ඒ පින්තූරය ගැන පස්සේ හිතනකොටත් ලොකු සතුටකුත් හට ගන්නවා. පුළුවන් නම් තමන්ගේ ගෙදර ඇත්තේ ඒ වගේ තැනකට, පන්සලකට, චෛත්‍යයකට, වෙනත් තැනකට, පල්ලියක් හෝ විලක් වුණත් කම නැහැ. බලන්න ගිහපු වෙලාවේදී ටිකක් වෙලා හිතන වාඩි වෙලා භාවනා කරන කට්ටියක ඒ භාවනා කරන ඉරියව්වෙම පින්තූරයක් ගන්න. මෙහෙ තියෙන ලොකම පල්ලියට ගිහපු වෙලාවකදී උනත් කම නැහැ. කවුරුවත් එකට දොස් කියන්නේ නැහැ. එතන ඉඳලා සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා මෛත්‍රී භාවනා වඩන එක ඉතින් කිසිම ආගමකට අයිති වෙන්න බෑනේ ඒකනේ. හිතවඩන ඒ ස්ථානත් හිතවඩන ස්ථානනේ නේද? බලන්න පිනුතුනේ කොච්චරනම් අපිට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද? අප කරන දෙයක් පස්සේ අපට හිතන සතුටටපත් වෙන්න පුළුවන් දෙයක් අපි හැම වෙලාවෙම කරන්නට ඕන. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මෙන්න මෙතනින් තමයි අපේ ආධ්‍යාත්මික ගමන පටන් ගන්න ඊට පස්සේ. බෞද්ධයෙක් විදියට මේ දෑත එකතු කරලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනකොටම ඊට පස්සේ ඔහු බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා සඳහන් කරනවා. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා කියලා. ආරෝග්‍ය පරමාලාභා, නිරෝගී කම යම් කිසි කෙනෙකුට තියෙන ලොකුම ලාභය. ඒක කායික නිරෝගී භාවයෙන් පටන් අරන් මානසික සුවපත් භාවය කරාම යනවා. සන්තුට්ඨී පරමං ධනං, සතුට උතුම්ම ධනය. විශ්වාස පරමා ඥාති, විශ්වාසවන්ත භාවය තමයි ලෝකේ තියෙන උතුම්ම ඥාතිත්වය. ඥාති කියලා කියන්නේ අපි වැඩිපුරම ඇසුරු කරන අය. ඇතැම් විට අප වැඩිපුර මැසුරු කරාට සමහරගේ ಗುಣ නැත්නම් අපට ඒ ගැන කලකිරීමක් ඇති වෙනවා. නමුත් මේ ලෝකේ විශ්වාසය තියන්න පුළුවන් පිරිසක් ඉනවා නම් කවුද ඉහිලම අය? ඒ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නේ. ඒ නිසා ඔබේ ජීවිතයේ විශ්වාසවන්තම තුන් දෙනා බවට පත් වෙනට ඕන බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නේ. ආර්ය මහා සංගරත්නේ. හැබැයි ඒකෙන් කියන්නේ ඔබ අනිත්‍ය අවිශ්වාස කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. අප විශ්වාස තියෙන අනිත්‍යයේ විශ්වාසනීයත්වය ඕන වෙලාවක අඩු වෙලා යන්න පුළුවන්. අපි ඇතැම් විට හුඟා ගුණ තියෙනවා කියලා හිතාගෙන ඉන්නව නේද? ඇතැම් විට එහෙම ගුණ එයාගේ තුල නැති වෙන්න පුළුවන්. අපි හුඟා බලාපොරොත්තු තියාගෙන හිටිය අයගේ ඒ බලාපොරොත්තු කඩ වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? ඇයි බලාපොරොත්තු කඩ වෙන හේතුව? බලාපොරොත්තු කඩ වෙන හේතුව ඇයි? අපි කෙනෙක් දැක්කහම හිතාගෙන ඉන්නවා අපි දන්න ඔක්කොම ගුණ එයාගේ ළඟ තියෙයි කියලා. ඇතැම් විට ඒක නවත් දන්නේ නැහැ. අපි හැම විශ්වාස කරනවා කියලා නේ. ඊට පස්සේ ටික කලක් ගියාම කියනවා මං ඔයා එහෙම කෙනෙක් කියලා හිතුවේ නෑ කියලා ඉතින් තොස් කියනවා. ඉතින් යා මොනව කරන්නේ? ආ දන්නේවත් නෑ අපි ඇත්තට විශ්වාස ගන්නවා කියලා. අපේ කවුරු හරි කෙනෙක් ලස්සනට hina වුණොත් ඉතින් ලස්සන කෙනෙක් දැක්කොත් ඉතින් හොඳට හිතවත් කෙනෙක් කතා කරුවොත් ඉතින් අපි හිතනවා අපි මෙතෙක් ඉගෙන ගත්ත ඔක්කොම ගුණ ටික යාගේ ළඟ තියේ කියලා. කොහොම කාලයක් ආශ්‍රය කරනවා ඊට පස්සේ අඩුපාඩු එක දෙක පේන්න ගන්නකොට අපි ඊට පස්සේ දොස් කියනවා. අනේ ඉතින් මේ මිනිස්සු මොනව කරන්නේ නේ? එයා දන්නේවත් නෑ අපි එහෙම හිතලා තියෙද කියලා. එයා ඉන්නේ සාමාන්‍ය දෙයක් විදිහට ඉන්නේ. මෙන්න මේකයි පින්නත ලෝකේ සාමාන්‍ය ස්වභාවය. නමුත් එහෙමයි අතුරින් මේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, ආර්ය මහා සංඝ රත්නය කියලා කියන්නේ අපිට පින්නත ලෝකේ ඉහළම විශ්වාසය තියන කුලම් පිටිස ආර්ය සංඝ රත්නය. මාර්ගඵලලාභී උතුම. ඉතින් මෙන්න මෙතෙන්ට අප විශ්වාසනීයත්වය ආවනම් අපි භෞතික පුද්ගලයෙක් මත නෙවෙයි ඇත්තෙම මේ විශ්වාසය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන හුදෙක් භෞතික ශරීරය විතරක් නෙමෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපේ විශ්වාසය තියන්නේ සද්ධාති තථාගතස්ස බෝධියෙන් කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයට, උන්වහන්සේගේ අවබෝධයට, උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ගැනයි අප මේ විශ්වාසය තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ පිරණ පැවත් අපට අදාළ නැහැ ඇත්තට. අපි විශ්වාසය තියෙන්නේ උන්වහන්සේ අනාවරණය කරපු මේ ධර්මයේ. ධර්මය කියන්නේ කාටද? ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන වෙච්ච මේ සුචරිතවත් මාවත. සංඝරත්නය කියන්නේ කාටද? අපි මුලින් ස්වාමීන් වහන්සේ කෙනෙක් රූපයට ප්‍රසාදයපත් වෙනවා. නමුත් අවසානයේ අපි ස්වාමීන් වහන්සේ හරහා අප පැහැදීමට පත්වලා ඉන්නේ උදේ උන්වහන්සේගේ බාහිර භෞතික ශරීරය විතරක් නෙවෙයි උන්වහන්සේගේ ප්‍රතිපදාව. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්ච පටිපන්න කියන මේ ආරෂ්ඨංග මාර්ගය අනුගමනය කරන ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණේය, අනුත්තර පුඤ්ඤක්කෙත ලෝකස්ස කියන මේ ලෝකයාගේ අනුත්තර පින්කෙතක් වෙච්ච මේ සදහම් මග තමන්ගේ ජීවිතේ මාවත කරගත්තු මේ ප්‍රතිපදාවට, මේ ප්‍රතිපදාවෙන් සජීවීවන මේ මාර්ගඵලලාභී උතුමන් තමයි අප විශ්වාසය තියෙන්නේ. අන්‍යයෙන්දී පුද්ගලයේ අඩුපාඩුවකට අපි කලකිරෙන්නේ නැහැ. අපි ප්‍රසාදයට පත්වලා ඉන්නේ මේ ආර්ය උතුමන් ගැන අන්‍යයෙන්දී ඒ සරුවත් මොගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා පිළිපැදපු ඒ උතුම් සදහම්මක ගැන අපිට ලොකු විශ්වාසයක් ගෞරවයක් තියෙනවා. පින්නතුනි බලන්න. අර නම්මතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා පටන් ගත්තු මේ ආධ්‍යාත්මික ගමන් මඟ අප බුදුන් සරණ ගියාට පස්සේ මේ පින්නතුනේ අපි භාවනාව බාට වඩනවා. අපට ඉඳ ලැබෙන හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් ආයේ අප බුද්ධානුස්සති භාවනා විදිහට වඩනවා. අරහං සම්මා සම්බුද්ධ ආදී මේ ගුණ. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වෙලා ලෝකයාගේ අනුත්තර පින්කෙතක් වුණා. උන්වහන්සේ කෙලෙස් පතල සම්පූර්ණයම දුරු කරලා ලෝකයාගේ සියලු පුද සත්කාරයන්ට සුදුසෙක් වුණා. අන්නේ ගුණයට අපි කියනවා අරහන් කියලා. ඒ නිසා අපට විවේකයක් ලැබිච්ච වෙලාවේදී අපි ඇස් දෙක අඩවන් කරගෙන අරහන් අරහන් අරහන් අරහන් කියලා අපේ බුද්ධ ප්‍රතිමාව සිහිපත් කරගෙන මේ අරහන් ගුණේ වඩනවා භාවනාවක් විදියට. සම්මා සම්බුද්ධ ගුණය මේ බුදුරජාණන් වහන්සේ කිසිදු ගුරුවරයෙක්ගේ අනුශාසනාවක් නොමැතිව උන්වහන්සේගේම ඥාණයෙන් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. අන්නේ ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන අපි මොහොතක් සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ කියලා මේ බුදු ගුණ අපි වඩනවා. බලන්න පිනොතින් තමන්ගේ හිත පහන් වෙන ආකාරය. විඥාචරණ සම්පන්න බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ ඥානය ආදී ඥානයන් ලැබුවා. අෂ්ට විද්‍යාවන්. ඒ වගේම උන්වහන්සේ ඉන්ද්‍රිය සංවර සීලය ආදී චරණ ධර්ම වලින් යුක්ත වුණා. සීල ආදී ගුණයන්ගෙන් යුක්ත වුණා. අනේ නිසා උන්වහන්සේට අපි කියනවා විඥාචරණ සම්පන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපසට ගිහිල්ලා අපි මේ ගුණ අපි සිහි කරනවා. විඥාචරණ සම්පන්නෝ විඥාචරණ සම්පන්නෝ විඥාචරණ සම්පන්නෝ විඥාචරණ සම්පන්නෝ මේ ආදී වශයෙන් උන්වහන්සේ සුගත ගුණයෙන් යුක්තයි. භාගතුන් වහන්සේ වඩිනකොට ඊටාම සංවර සීලේ ගමනකින් වැඩම කළා. උන්වහන්සේගේ වචනේ ඊටාම ප්‍රසන්න සීලී වචන. යහපත් කොටයතැයි සොන්දර තැනට සැපතැයි සොඳුරු බස් කියතැයි කියති ඒ මුනි රජුට සුගතැයි. ලස්සන ප්‍රසන්න සීලී ගමනක් තිබුණු උන්වහන්සේට. උන්වහන්සේ ඊටාම ප්‍රසන්න සීලී වචන භාවිත කළා. අනේ නිසා අපි උන්වහන්සේට සුගත කියලා කියනවා. මෙන්න මේ සුගත ගුණය අපි සිහි කරනවා. සුගතෝ සුගතෝ සුගතෝ කියලා අපට බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් පින්නතුනි. ඒ බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝකෙම මැනවින් තේරුම් ගත්තා. සත්ව ලෝක සංස්කාර ලෝක ඒ වගේම අවකාශ ලෝක කියන මේ භෞතික ලෝකයක් තේරුම් ගත්තා. සත්‍යයන්ගේ ඉපදීම නැතිවීමුණු තේරුම් ගත්තා. අපේ හිතේ ඇතිවන සංස්කාර කියන ලෝකයක් තේරුම් ගත්තා. නැත්නම් උන්වහන්සේ කාම ලෝක තේරුම් ගත්තා. රූප ලෝකය අවබෝධ කරගත්තා. අරූප ලෝකය ප්‍රත්‍යක්ෂ කරා. මෙන්න මේ තුන් ලොව අතමුලක්සේ ප්‍රත්‍යක්ෂ කළ ඒ උත්තම මනුෂ්‍ය රත්නයට අපි කියනවා ලෝකවිදු කියලා. බුදුරජාණන් වහන්සේ දිහා මොහොතක් බලාගෙන මේ ලෝකවිදු ගුණය අපට සිහි කරන්න පුළුවන්. ලෝකවිදු ලෝකවිදු ලෝකවිදු කියලා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ හිටිය සැඩපරුස පුද්ගලයන් අඟුලිමාල වැනි අය, නාලාගිරිය තා වැනි අය මෙය දමනය කළා. උන්වහන්සේගේ හදවතේ පැන නැගුණු මහා කරුණාව සහ මහා ප්‍රඥාවෙන් ජනිත වුණු ඒ උතුම් ආධ්‍යාත්මික ශක්තියෙන් සැඩපරුස පුද්ගලයන් දමනය කළා වූ මේ උත්තම බුදු ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්මසාරති කියලා. අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති. මේ විදිහට පින්නතුනේ එක බුදු ගුණයක් හරි දවසට වඩන්න උත්සාහ කරන්න. විනාඩි දෙකකින් පටන් ගන්න මේක. පෑ ගණන් භාවනා කරන්න වාඩි වෙනවා කියලා හිතලා පටන් ගන්න අවශ්‍ය නැහැ. මුලදී අපි විනාඩි දෙකෙන් මේක පටන් ගන්න. ඒක පොඩ පොඩයි වැඩි කරන්නට ඕන. විනාඩිය විනාඩි හරි වැඩි කරන්න පින්නතුනේ. සත්හාදීව මනුස්සාන. බුදුරජාණන් වහන්සේ මිනිස්යන්ට විතරක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ටත් උතුම් ශාස්ත්‍රෝයන් වහන්සේ නමක් වුණා. එනිසා උන්වහන්සේට අපි කියනවා සත්තහා දේව මනුස්සානං කියලා. සත්තහා දේව මනුස්සානං සත්තහා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානම්. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මනුෂ්‍යයන්ට ඊටාම ප්‍රසන්නශීලීව මේ දුකෙන් නිදහස් වෙන මාවත දේශනා කරපු ආකාරය අප සියසින් දැක්කා වගේ නුවණින් මෙනෙහි කරමින් මේ උතුම් සම්බුදු ගුණ අප වඩනවා. අපේ හිතේ තියෙන දුක් කරදර කම්කටොළු දුර වෙලා හිතේ සතුට සහනය සැනසීම දිනන ආකාරය ඔබට දකින්න පුළුවන් පින්නතුනි. බුද්ධෝ භාගතුන් වහන්සේ දුක්ඛාදී චතුරාර්ය සත්‍යය උන්වහන්සේගේම ඥාණයෙන් අවබෝධ කරගත්තා විතරක් නෙවෙයි. බුද්ධෝසෝ භගවා බෝධය ධම්මං දේසේති. අවබෝධයට පත් වුණා වූ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයගේ අවබෝධය සඳහා ධර්ම දේශනා කළා. මේ ගුණයට අපි කියනවා බුද්ධෝ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන මේ බුදු ගුණ අපට සීකරන්න පුළුවන්. ඒ වගේම පින්වතුනි උන්වහන්සේට අපි කියනවා භගවා කියලා. මේ ලෝකයේ කිසියම් භාග්‍ය සම්පන්න කෙනෙක් වැඩ සිටියා නම් බිහි වුණා නම් ඒ අතුරින් බුදුරජාණන් වහන්සේ තමයි කියලාම කෙනා. භාගතුන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු 2560 ගණන් ගත වුණත් අදටත් උන්වහන්සේ වෙනුවෙන් මේ මල් පහන් ගිලම්පස සම්බුදු පූජාදිය පූජා කරනවා. ඒ උන්වහන්සේගේ භාග්‍ය සම්ප්‍රබාණි සමයි. මෙන්න මේ පින්වන්ත භාවයට අප කියනවා භගවා කියලා. භගවා ගුණ අපට සිහිපත් කරමින් බුදු ගුණ වඩන්න පුළුවන් පින්නතුනි. භගවා භගවා භගවා භගවා පින්නතුනි භාගතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරන මේ මොහොත බලන් තමන්ගේ හිත කොයිතරම් ප්‍රසන්න වෙනවද කියලා. ඒ වගේම ධම්මානුස්සතිය වඩන්න පුළුවන්. ධර්මයේ තියෙන ගුණ කිසියම් තැනක වාඩි වෙලා නිහින පරිසරයක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවෙච්ච සාරසංඝ කල්පලක්ෂයක් දාන ආදී පෙරුන් දහම් පුරලා මේ අනාවරණය කරගත්තු මේ උතුම් චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත මේ ධර්මය ලෝකයාගේ අවබෝධය සඳහා උන්වහන්සේ 45 සසරක් දේශනා කළා. මේ ධර්මය අහලා පිනුතුන බොහෝ දෙනෙක් දුකෙන් නිදහස් වුණා. ඔබ දන්නවා පටාචාරය වැනි අය එක දවසේ මරණ 6ක් කිමිච්ච කෙනෙක්. ඇගේ අම්ම තාත්ත දෙන නැති වුණා. ස්වාමි පුරුෂයා නැති වුණා. දරුවන් දෙන නැති වුණා. සහෝදරයා මේ 6 දෙනෙක් එකම දවසකදී මිය ගිහිපු කෙනෙක් පින්නතුනි. එවැනි අයටත් මේ ධර්මයේ තුරට ඇවිල්ලා සැනසෙන අවස්ථාව ලැබුණා. ඒ මහා දුකෙන් නිදහස් වෙන ලැබුණා නම් අපට පින්නදෙන අපේ ජීවිතයේ අදට තියෙන දුක් කරදර අපට මේ ධර්මයෙන් නැති කරගන්න බැරි වෙයි කියලා ඔබ හිතනවද? අනිවාර්යයෙන්ම පුළුවන් පින්නතුනි. අරතරන් හදවතේ ඇතිවෙච්ච මහා දුක් ගින්දරක් නැති කරගන්න මේ උතුම් සද්ධර්මය තුලින් පුළුවන් වුණා නම් විතරක් නෙවෙයි ඈ පේනතුනි පැවිදි වෙලා විනයදර භික්ෂුණීන් අතරින් පටාචාරාව අග්‍රස්ථානටපත් වුණා. ඈ දුකෙන් නිදහස් වුණා විතරක් නෙවෙයි දුකෙන් නිදහස් වෙන හිටි අනිත්‍යයටත් ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා දුන්නා. ඒ වගේ ශ්‍රේෂ්ඨ කාන්තාවන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි භික්ෂුණී ශාසනයේ සෝභමාන කළා. අන්න එවැනි මට්ටමක් ලැබුණේ මහා ප්‍රජාපති ගෝතමිය, යසෝදරාව, කේමාව, උප්පලවන්නා, කුජුත්තරා, නන්දමාතා මේ වගේ ශ්‍රේෂ්ඨ කාන්තාවන්ගෙන් මේ ශාසනය සෝභමාන වුණා. අන්නේ ස්වාමීන් වහන්සේලාට මගහසර විවර කළ මේ උතුම් සද්ධර්මයේ පින්තුණි අදටත් ලෝකයේ සජීවීව තියෙනවා. අන්නේ සද්ධර්මයේ ස්වකතයි මනමින් දේශනා කරපු ධර්මයයි. ඒ ධර්මයේ මුල යහපත් ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරිෝසානේ කල්යාණං ධර්මයේ මුල සීලය මැද සමාධිය අග ප්‍රඥාව මේ මුල මැද අග යහපත් වූ ධර්මයේ සාකතයි. ඒ ධර්මයේ සම්දිට්ඨිකයි මේ ජීවිත කාලයේදීම ප්‍රතිඵල බලන්න පුළුවන් ධර්මයක්. ඒ ධර්ම අකාලිකයි. කල් නොගොස් ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක් මේක. එහි පස්සෙක ඕනෑම කෙනෙකුට එන්න බලන්න කියලා විවෘතව කියන්න පුළුවන් ධර්මයක් මේක. ප්‍රතිඵල බලන්න පුළුවන් ධර්මයක්. අකාලිකයි. ඒ ධර්ම වඩාත්ම ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා. ඕපනයිකයි. අප වෙත පමුණුවාගෙන ප්‍රතිඵල බලන්න ඕන දෙයක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නොනැත්තං විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක් මේක. මේ ලෝකයේ තියෙන වටිනාම දේ මේ සද්ධර්මය. අන්නේ සද්ධර්ම අහන අවස්ථාව සවන අනුත්තරී කියලා කියනවා. අපේ දේශවාන වලින් අහන වටිනාම දේ තමයි සද්ධර්මයේ ශ්‍රවණය කිරීම පින්නතුනි. ඒ සද්ධර්මේ තරම් මිහිර දෙයක් මේ ලෝකෙම නැහැ. ධම්මෝ සුද සමන්නත්ති ඒතම් පිවත බික්ඛෝ කියලා කියනවා. ධර්මය හා සමාන ඖෂධයක් නැහැ. අන්නේ ඖෂධය පානය කරලා අපේ හිතේ තියෙන කෙලෙස් නැමැති රෝගයන්ගෙන් සුවපත් වෙන්න නිරෝගී වෙන්න කියලා බුදුහාඳුර අපට දේශනා කළා. අන්නේ ධර්මයේ ගුණ මොහොතක් සිහි කරන්න පිනතුනි. ඒ ධර්මයේ සත්‍යතාවයි මනවින් දේශනා කරපු ධහමං. ඒ ධහම සම්දිට්ඨිකයි. මේ ජීවිත කාලයේදී මානසික දැක ගන්න පුළුවන් ධහමක් ඒක. ඒ ධර්මය අකාලිකයි. වඩා මික්මනේ ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක්. එහි පස්සිකෝ එන්න බලන්න කියලා කියන්න පුළුවන් ධහමක්. ඕපනයිකෝ ඒ ධහම තමන් වෙත පමනුවාගෙන ප්‍රතිඵල බලන්න පුළුවන් ධහමක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නොනැත්තං එසෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු ධහමක් මේක. පින්නතුනි ධර්මයේ ගුණ සිහිපත් කරන අවස්ථාව ධම්මානුස්සති වඩන අවස්ථාව. අද පින්නතුනි ලෝකේහි ධර්මය අහන්නට කැමැති බොහෝ අය ඉන්නවා. ඇතැමිට අපට උපතින්ම ධර්මයේ ලැබෙච්ච නිසා එතර වටිනාකමක් නෑ වගේ සමහරලාට. නමුත් පින්නතුනි බටහිර සහ යුරෝපීය අය එක බණපදයක් අහන්නට ඒ ධර්මයේ පදයක් වාක්‍යයක් තේරුම් ගන්න දරන උත්සාහය ඔබ දැක්වෙති. ඔබට පුදුම හිතේ. තමන්ගේ ජීවිතයේ සියලුම දේවල් කැප කරලා මේ ධහම තේරුම් ගන්න දරන උත්සාහය. සමහර බෞද්ධ ආයතන තියෙනවා, පැවිදි වෙන අය ඉන්න ස්ථාන තියෙනවා. පැවිදිකම ලැබන එක පින්නතුනි රජකම ලැබනවටත් වඩා ඒගොල්ලන් මහන්සි වෙනවා. එංගලන්තයේ තියෙනවා අමරාවතී කියන මොනාස්ට්‍රියම්. ඒක යුරෝපෙම ආවිල්ලා මහාන වෙනවා එතන. හැබැයි නිකම් බෑ ඇවිල්ලා අවුරුදු ගණන් ගෑවත් පිළිවෙත් කරමින් ප්‍රසාදේ ලැබෙනකම්ම අනිත් හාමුදුරන්ගේ ප්‍රසාදේ ලැබෙනකම් ඉන්නට ඕන මහාන වෙන්න. නැත්තම් මහාන කරන්නේ නැහැ. අවුරුදු ගණන් බලන් ඉන්න ඕන මහාන වෙන්න. මහාන වෙලා හුඟක් කලිනව සාමනර කෙනෙක් විදියට උපසම්බදා වෙන්න ලැබෙන්නේ අර වැඩිහිටි සියලුම හාමුදුරුවෝ කැමති වුණාට පස්සේ. එතකන් අවුරුදු ගණන් වත් පිළිවෙත් කරමින් ඉන්නවා. මේක පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. අද ලෝකයේ බොහෝ දෙනෙක් මේ ධර්මයේ තේරුම් ගන්න ඉතාම මහන්සියෙන් වැඩ කරන කාලයක්. මේ ධර්මයේ පුහුණු කරන්න තමන්ගේ අනේ සියලුම දේවල් කැප කරලා ධර්මයේ වෙනුවෙන්ම කැප වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ බොහෝ දෙනෙක් උපතින් බෞද්ධයන් නෙවෙයි. ඒ ධර්මයේ පුහුණු කරන්න ඇවිල්ලා යගේ සියලුම සැප සම්පත් අයින් කරලා මිල මුදල්, යාන වාහන, රැකියා, ඥාතීන් විතරක් නෙවෙයි තමන්ගේ ජංගම දුරකථනයත් අයින් කළා තමයි ධර්මය පුහුණු කරන්නේ. පින්නතුනේ මේ දහම ළඟට ආවට පස්සේ ඒ දහමයි ප්‍රතිඵල අපට ලැබෙනවා කියන විශ්වාසය ආවට පස්සේ පින්නතුනේ ධම්මං විනානත්ති පිතාච මාතා. අපේ අම්මට තාත්තට දෙන්නටත් වඩා වටිනා දෙයක් වටපත් වෙන ධර්මය පින්නතුනේ. ඒ විශ්වාසනීයත්වය අපේ හිතේ ගොඩනැගුණට පස්සේ අපට කරන්න බැරි කැපවීමක් නෑ පින්නතුනේ. අපිට අනිත් කිසි දෙයක් එච්චර වටින්නේ නෑ. මේ මුළු ලෝකෙම ගෙනල්ලා තමන්ගේ දෙපා ළඟ තිබ්බත් ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත කෙනාට ඒ කිසිම දෙයක් පින්නතුනි දෝවිලක් තරම්වත් වටින්නේ නැහැ. ඒක නිකන් ඇති වෙන්නේ නැහැ. ඒක එකතකින් සසර කලාවල කූපිනක් තියනට ඕන, පුරුද්දක් තියනට ඕන. ඔබට ඔබ හැමදෙනාට මේක තියෙනවා. අනිත් අතින් මේ ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මයේ ප්‍රතිඵල ටිකෙන් ටික දකින්න ඕන පින්නතුනි. ඒක දකිනකොට තමයි මේ විශ්වාසනීයත්වය තවත් දිනු වෙන්නේ. අපි බාහිර දේවල් බල විශ්වාසය තියලා අවුරුදු ගණන් ජීවිත කැප කරනව නේද? දරුවෝ සඳහා, ඥාතීන් සඳහා, ගේ දොර ඉඩ කඩම් සඳහා නේද? දැන් පසුගිය දවස්වල ඔබ දකින්න ඇති ලෝකයේ ඇති වෙච්ච සමහර රටවල ගින්දරනේ අවුරුදු ගණන් ගියා කැප කරලා මිලියන ගණන් ඩොලර්ස් මිලියන ගණන් මිලියන 10 15 25 35 මිලියන 50 ගෙවල්නේ එක පෑ ගණන් අළු වෙලා ගියා. ඒ කවදාත් හිටියුනේ වගේ මට්ටමටපත් ඒකේ ඒ තරම් සුරක්ෂිත නගර පිනතුනේ. ඒ නගරවලට ගින්නක් එයි කියලා හිතන්නවත් බෑ. ඒ තරම් ආරක්ෂාවක් දාලා තියෙන්නේ. හැබැයි ඇති වෙච්ච පොඩි ගින්දර මහා හුලඟත් එක්ක එකතු වෙලා මුළු ගම්මාන පිටින් නගර පිටින් ගෙවල් 5000කට වඩා එක වෙට ගිනිබත් වුණා පිනතුනේ. ඒව සාමාන්‍ය ගෙවල් නෙවෙයි. ඒව ලෝකේ ඉහළම ධනය තියෙන ඉහළම චිත්‍රපට ශාලා තියෙන ලෝකේ ඉහළම ජන ප්‍රසාදය ලබාගත් අය මිලියන ගණන් උපයපු ගෙවල්නේ. ඒව ඊටාම් සුළු මොහොතකින් අළු බවට පත් වුණා. එයක් සිහිනකින්වත් හිතුවේ නැහැ. එයාගේ ජීවිතවලට මේ වගේ අනතුරක් වෙයි කියලා. ඒගොල්ලන්ගේ ධනයට මේ වගේ අනතුරක් වෙයි කියලා. ඒ වගේ මහා ධනවතුන්ට මේ දේවල් වුණා නම් අපිට මේ දේවල් එන පිරුතින් වැඩි වෙලාවක් යන්නේ නැහැ. දැන් දන්න ඔබ දන්න මීට අවුරුදු 4-5ට කලින්නේ කොරෝනා වෛරසයත් එක්කනේ මේ රට කොච්චරනම් මුලින්ම ආවේ මේ ප්‍රදේශවලට නේනේ. මිනිස්සු කොච්චරනම් දුක් විඳද එදා. ලෙඩ දුක්, සාමාජික උපද්දරව, ලෙඩ රෝග, රියානතුරු, යුද්ධ මේ වගේ ඕනම දෙයකින් පින්නතුනේ අපේ ජීවිතයට ඕනම මොහොතක ඕනම වෙලාවක ඕනෑම අලාභයක් ඕනම හානියක් වෙන්න පුළුවන්. ඒක කලින්ම හිතලා තියන්න පින්නතුනේ. අපේ හිතවත් කෙනෙක්ගේ ගියා ළඟට ගිනි ගත්තා. එයා කියනවා ස්වාමීන් වහන්සේ අප හැම කෙනාගේම දේවල් අනතුරු අපි දැකලා තිබුණා. හැම කෙනාම මැරෙන බව අපි දැනගෙන හිටියා. බොහෝ දෙනෙක්ගේ ගියා පිච්චෙන්න පුළුවන් කියලා අපි හිතන් හිටියා. නමුත් ස්වාමීන් වහන්සේ අපේ ගෙදර පිච්චේ කියලා අපි කවදාවත් හිතුවේ නැහැ කියලා. මේක තමයි ඇත්ත. වෙනත් කෙනෙකුට අනතුරක් වෙනකොට, යුද්ධයක් වෙනකොට, ගියා පිච්චෙනකොට, මරණයක් වෙනකොට, ලෙඩක් වෙනකොට අපි හිතනවා ඔහොම තමයි ලෝක ධර්මතාවයන් කියලා. හැබැයි ඒ දේ පින්නතුනේ අපේ එලිපත්තට, අපේ ගෙදර දොර ළඟට ආවට පස්සේ තමයි අපිට ඒක තේරෙන්නේ. එතකන් ඇත්තටම අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ මට හැර අනිත් ඕනද කෙනෙකුට මේ දේ වෙන්න පුළුවන් කියලානේ. මේ දේ මට වෙයි කියලා අපි හිතන්නේ. පින්නතුනේ මේව කලින් හිතලා තියන්න. ඒකට දුක් වෙන එක නෙවෙයි. ඒකට මානසික සූදානම් වෙන්න. ඒකට සූදානම් වෙන තියෙන එකම දේ තමයි ධර්මය කියලා කියන්නේ. අප මෙතන ජීවිතය අත්හරින මොහොතේ ඊළඟ තැන මීට වඩා ඉහළ තැනක හිත පිහිටන සුගතියක අපේ හිත පිහිටලා තියෙනට ඕන පින්නතුනේ. අපේ මේ සම්පත්තික අහිමි වෙන මොහොතේ අපට ඊට වඩා හිත පිහිටව ගන්න තැන ධර්මය තුලින් අපි ශක්තිමත්ව ස්ථාවරව ගොඩනගාගෙන තියෙනට ඕන. එහෙම වුණොත් තමයි සැබවින්ම අප මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා කියලා කියන්නේ. ධර්මය මෙනෙහි කරන අවස්ථාව සංඝ සරණං ගච්ඡාමි කියලා අපි සංඝ රත්නයේ සරණ යනවා. සරුවත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව, අනුරුද්ධ හාමුදුරුව වැනි මේ නික්ලේශී මහරහතන් වහන්සේලා ඉහළ දැනුමත් තිබිච්ච, ප්‍රඥාවත් තිබිච්ච මහා ධනවතුන් රාජකුමරුන් වෙච්ච අය. ඒ සියලුම සම්පත් අත්හැරලා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් බවට පත් වෙලා පාත්‍රයක් දරාගෙන පිණ්ඩපාතේ වැඩම කරපු ආකාරය. ලෝකේ ලැබෙච්ච මහා ධනයට වඩා රජකමට වඩා පාත්‍රය උතුම් කර සරකලා කෙනෙක් වැටෙන්න පුළුවන් අන්තිම බිඳුව තමයි හිඟමන කියලා කියන්නේ. පාරේ ආහාර ටිකක් සොයාගෙන පිණ්ඩපාතේ වැඩම කළා පින්නතුනි. එගියේ මේ ආධ්‍යාත්මික සුවය තමනුත් ලබාගෙන මේ ලෝකයටත් මේ සදාම් පණිවිඩය දෙන්න ඕන කියන අතිශය පිරිසුදු මානසිකත්වයෙන් තමයි ඒ උන්වහන්සේලා කටයුතු කළේ. ඒ ස්වාමීන් වහන්සේලා ඔබ හරිත නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ, අවුරුදු 7 පොඩි හාමුදුරුවෝ, එදා අර අශෝක රජතුමා මහා අධිරාජ්‍යයක් වෙච්ච ඒ රජතුමාගේ හිත පහදවලා ඔහු ශ්‍රද්ධාව ඇති කරලා මේ සම්බුද්ධ ශාසනය ප්‍රසාදයට පත් කරලා මේ සම්බුද්ධ ශාසනයට උපරිම දායකත්වය දක්වන කෙනෙක් බවට පත් කරන්න මූලික අඩිතාලම දැම්මේ අර සත්‍යවිරදී නිග්‍රෝධ මහරහතන් වහන්සේ, කුඩා ස්වාමින් වහන්සේ කෙනෙක්. මේ දු හාමුදුරු ලංකාවට වැඩම කර පවස්ථාවේ උන්වහන්සේ සමග වැඩම කළා සුමන සාමණේරයන් වහන්සේ. අවුරුදු 7යි. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක්. මේ දුහාමුදුරු ලංකාවේ බණ කියද්දී ඊට අදාළ වටාපිටාව බොහොමයක් සකස් කරේ මේ සත්‍ය වෙරිදි කුඩා ස්වාමින් වහන්සේ. ඔබේ කුඩා දරුවෙක් අවුරුදු 7ක් ඔබ හිතන බොහොම පොඩි ළමයෙක් කොහොමද මුකුත් කරගන්න බෑ කියලා නේද? නමුත් එදා නිග්‍රෝධ පොඩි හාමුදුර අවුරුදු 7දී අභිඥාවලින් නිතර ඉන්දියාවට වැඩම කරමින් ඉරිදී බලෙන් වැඩම කරමින් ධාතුන් වහන්සේලා වඩම්මනේවා ඒ සියලුම සංවිධාන කටයුතු කරේ මේ සත් හැවිරිදී සුමන සාමණේරයන් වහන්සේ. බලන්න පිනතුනි එවැනි ශාසනයක සරණ ගිහිපු අය අප. ඒ ශාසනය සෝභමාන වෙච්ච ඒ ශ්‍රී ලාංකික ජන සමාජය අතීතයේ පින්නතුනි කොච්චරනම් මේ සමාජයට යහපතක් කළාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය වසර 236ක් ඉන්දියාවේ පැවතිලා බුද්ධ වර්ෂ 236දී ඒ ධර්මය ශ්‍රී ලංකාවට ලැබුණට පස්සේ එතැන් පටන් බුද්ධ වර්ෂ 440 දක්වා මේ ධර්මය සුරක්ෂිත කළේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. බුද්ධ වර්ෂ 440දී ආලෝක විහාරයේදී ඒ ධර්මය ග්‍රන්ථාරූඪ කරේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඒ ආරක්ෂා කරපු ධර්මයේ වසර 100 ගණනක් දහස් ගණනක් අකණ්ඩව ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා ලෝකෙට දායාද කළේ ඒ ස්වාමීන් වහන්සේලා පින්තුනි. එනිසා තේරවාදී බුදුදහම සුරක්ෂිත කිරීමේ කාර්යයේදී ශ්‍රී ලංකාවට ලොකු ගෞරවයක් හිමි වෙනවා. ඉන්දියාව සලකන්නේ බුද්ධ භූමිය කියලා. The land of the Buddha. ශ්‍රී ලංකාව සලකන්නේ ධර්මද්වීපය කියලා. The land of the Dhamma. ඒ ගෞරවය ලංකාවට හිමි වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා අතීතයේ කරපු ඒ ශාසනික සේවයට ශ්‍රී ලාංකික අපේ මව්වරු පියවරු ලොකු උදායකත්වයක් දැක්වුවා. ඒ කොහොමද? එයාට දරුවන් ලැබෙනකොට එයාගේ ප්‍රාර්ථනාවක් තිබුණා. තමට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා ශාසනයට පූජා කරන්න ඕන කියලා. ලස්සනම ප්‍රසන්නම බුද්ධිමත්ම පින්වන්තම දරුවා ශාසනයට පූජා කළා. දරුවෙක් ශාසනයට පූජා කරන්න පුළුවන් නම් පින්නතුනි වෙන මොනවද බැරි කරන්න? ඒ තරම් පරිත්‍යාගයක් සිය කුසේ දරාගෙන හිටිය දරුවාත් මේ ශාසන පූජා කරලා මේ ශාසනය සෝභමාන කරලා මේ ධර්මයේ රැගෙන යන්නට පුළුවන් ශක්තිය ඒ අපේ අතීත ශ්‍රී ලාංකික මුතුන් මෙත්තන් සිද්ධ කළ තියෙනවා. ඉතින් ඔබ ලෝකෙ කොහේ ගියත් මේ වගකීම ඔබට තියෙනවා. මේ ශාසනයට උර දීමේ වගකීම ඔබට තියෙනවා. එතත් අතකින් ධර්ම ශ්‍රවණය කරලා ඒ දහම තේරුම් අරගෙන තමා පිටපදින විතරක් නෙවෙයි මේ දහම මතු පරපුරට රැගෙන යන්නට අපිට ලොකු දායකත්වයක් දක්වන්න සිද්ධ වෙනවා. පින්තුනි ඒ සංඝරත්නයේ ගුණ සිහිපත් කිරීම සංඝානුසුති භාවනාව. උන්වහන්සේ ලෝකයේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන්ගේ ජීවිතයේ පියවරක් ගන්න රකින මේ උතුම් ස්වාමින් වහන්සේලා තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් කොට සලකන්න පින්තුනි. ඒක භාවනාවක් බවට පත් කර ගන්නට ඕන අප. ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරන අවස්ථාව, දානය සෝදානම් කරන අවස්ථාව සංඝානුසුති භාවනාවක් වඩන අවස්ථාවක් බවට පත් කර ගන්නට ඕන පින්නතුනි. එතකොට තමයි ඒක ආනිසංසය වැඩි වෙන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙකුට වන්දනා කරන වෙලාව වුණත් ඒ සරුත් මුගලන් හාමුදුරන් වහන්සේලාගේ මතකය ඔබේ සිතේ අවදි කරගෙන මේක කරන්නට ඕන. ඉතාම ගෞරවයෙන් ඒක කරන්නට ඕන. එහෙම වුණොත් තමයි ඔබ කරන මේ කුසල් දහම් වඩාත්ම ශක්තිමත් වෙන්නේ. ඊළඟට පින්නතුනි සීලානුසතිය කියලා එකක් තියෙනවා. ඔබ රකින සීලය පංචශීලයේ විශේෂයෙන් ඔබ නිරතුරුව පංචශීලය ආරක්ෂා කරනවා. ඒ රකින පංචශීලය ඔබ භාවනා විදිහට වඩන්න ඕන පින්නතුනි. දවසට එක විනාඩියක් හරි නිහඬ තැනක වාඩි වෙලා මා මේ පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් නේද? මම අද ප්‍රාණඝාතය කළේ නැහැ. සොරකම කළේ නැහැ. මං වැරදි කාම සේවනය කරේ නැහැ. මං අද බොරුවක් කිව්වේ නැහැ. මං අද මද්ද්‍රව්‍ය භාවිත කළේ නැහැ කියලා හැමදාම පින්තුනේ තමා රකින්න සීලය ගැන සතුටට පත්වන්න ඒක මෙනෙහි කරන්න. අතීතයේ තමන්ගේ අතින් වැරදි අඩුපාඩු සිදු වෙලා තියෙන පුළුවන් ඒව මේලා හිතන්න එපා පින්තුනේ. මම අද දවසේ මගේ අතින් මේ වැරදි සිදුුනේ නැහැ. මං අද හොඳට පංචශීලය ආරක්ෂා කළා කියලා හිතන්න. හැමදාම දවසට එක වතාවක් හරි සිහි කරන්න. උදෑසන අවදිච්ච මොහොතෙම පුළුවන් නම් සිහි කරන්න. මම අද දවස පුරාම පංචශීලය රකින්නවා. රාත්‍රියේ නිින්දට යනකොට මෙනෙහි කරන්න. මම අද දවසේම පංචශීලය රැකපු කෙනෙක් කියලා නිතර හිතන්න. ඉතල වෙන හැම අවස්ථාවකදී මේක සිහි කරන්න පින්නතුනි. ඒ වගේම ඡාග අනුසුති භාවනාව. ඔබ ජීවිතේ නොඑක ආකාරයේ දන් දීපු අය මේ ඉන්නේ. අම්මට තාත්තට උදව් උපකාර කරපු අය ඉන්නේ. සහෝදර සහෝදරයන්ට සලකපු අය ඉන්නේ. දන් දීපු අය, කඩන පින්කම් කරපු අය, ලේ දන් දීපු අය නේද? ඔබ බොහෝ දෙනෙක් ලේ දන් දීපු අය මේ අතර ඇති. ඒව සිහි කරන්න පින්නතුනි. ඒ සිහිපත් කිරීමට කියනවා ඡාගානුසුති භාවනා කියලා. පොඩි දෙයක් හරි යම් කිසි කෙනෙකුට දුන්නා නම් ඒක හොඳට මතක තියාගෙන ඒක තමයි සිහි කරන වෙලාව පින්නතුනේ. ඒක සමත භාවනා කමඨහනක් විදිහට සලකනවා. හිතේ කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරන්න හේතුවක් වෙනවා. මෙන්න මේ කාරණා පහ පින්නතුනේ නිතර සිහි කරන්න. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති. මෙන්න මේ පහ සිහි කරනකොට ඊළඟට එනවා හයවෙනි අනුස්සතියට. ඒ මොකද්ද? දේවතානුස්සතිය. දිවි ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ඉන්න අය ශ්‍රද්ධා ශීලාදී ගුණ යහපත්කම් දිනු කරලේ ජීවිත ලබාගෙන තියෙනවා කියලා අන්නේ දෙවියන්පත් වෙච්ච ඒ සුගතිය ගැන සිහි කරන අවස්ථාව. හිතංගා පහ දින අවස්ථාවක් වෙනතුනේ. තමන්ගේ හිතේ කාමච්ඡන්ද, ව්‍යාපාද, සීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ක්‍රමයෙන් දුරු වෙනවා තමන්ගේ හිතෙන්. මෙන්න මේ කාරණා හයෙන් අවසානට දේවතානුස්සතිය තියෙනවා පින්නතුනි. ඔබ බුද්ධානුස්සතියෙන්, ධම්මානුස්සතියෙන්, සංඝානුස්සතියෙන්, සීලානුස්සතියෙන්, ඡාගානුස්සතියෙන් ඔබේ සිත ලස්සන කරගත්තොත් ඔබ හයවෙනි අරමුණ අභියසීනේ මොකද්ද? දේවතානුස්සතිය. ඇයි කියන්නේ එහෙම? ඔබ කොයි මොහොතේ මිය ගියත් ඔබ සුගතියට යන්නට සියලු වටා පිටාව සකසාගෙන ඉන්නේ. ඔබ සියලු සුදුසුකම් සපුරාගෙන ඉන්නේ. ඔබට ඒ නිසා මේ ජීවිතය අත්හැරීම මහා ලොකු පාඩුවක්, හානියක් වෙන්නේ නැහැ පින්නතුනි. ඔබ මේ ජීවිතය අත්හරිනවත් එක්කම, මේ මහලු කය අතහරිනවත් එක්කම මීට වඩා ලස්සන පහසුකම් තියෙන ශරීරයක් සහිත ධර්මයේ පිළිපදින පුළුවන් තැනක ඔබේ සිත පිළිසින ගන්නවා. මේක තමයි බුදුන් සරණ ගිහිපු, දහම් සරණ ගිහිපු, සංඝ සරණ ගිහිපු, තෙරුවන් සරණ ගිහිපු ශ්‍රාවකයෙකුට තියෙන ලොකුම රක්ෂණය, ඉන්සුරන්ස් එක, ඇෂුරන්ස් එක, රෙෆියුජ් එක. මේක පිනුතින ඔබට තියෙන හෙල්ත් ඉන්සුරන්ස් එකට වඩා, ලයිෆ් ඉන්සුරන්ස් එකට වඩා මේක හුඟක් වටිනවා. මේක ඔබේ වීසෙකට වඩා, ඔබට තියෙන සිටිසන්ෂිප් එකට වඩා මේක වටිනවා පිනුත. ඇයි? අරව තියෙන ඕන කෙනෙක් මිය ගිහිල්ලා දුගතිගාමි වෙන්න පුළුවන්, අපාගත වෙන්න පුළුවන්. නමුත් මේ පිළිසරණ තියෙන කෙනෙක් ඉන්නව නම් ඔහු කිසි දවසක දුගතිගාමි වෙන්නේ නැහැ. ඔහු මේට වඩා ඉහළ තැනක නැවත ඉපදෙන්නේ. මෙන්න මේ සුගතිය තහවුරු වෙච්ච කෙනා ඊළඟට දුකේ හට ගැනීම හා නිරෝධය දකින්නට ඕන පිනුතුනි. අපේ වර්තමාන මේ මොහොතේම සතුට ලබන අවස්ථාවක් අප කරගන්නට ඕන. බුදුදහමේ සතුට කියන්නේ මරණයෙන් පස්සේ සුගතිගාමී වීමවත්, මරණයෙන් පස්සේ නිවන් සැප ලැබේවා කියලා කියනවත් දහමක් නෙවෙයි පිනුතුනි. මේ සුවය, මේ නිවන් සුවය, මේ විරාගී සුවය මේ මොහොතේම ලබන දෙයක් පිනුතුනි. සන්තෝෂයේ පරමන්දානම් කියන්නේ අදට වඩා හොඳ හිතක් ලැබේවා කියන එකක් නෙවෙයි පිනුතුනි. මේ ජීවිතේට වඩා සුගතියක් ලැබේවා කියන එක නෙවෙයි. මිය ගිහිව දවසෙදී නිවන් සුව ලැබේවා කියන එකක් නෙවෙයි පිනුතුනි. නිබ්බානම් පරමං සුඛං කියලා කියන්නේ මෙන්න මේ මොහොතම අප නිවන් දකින්න වෙලාවක් කරගන්නට ඕන. ඒක කරගන්න නම් දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අපට පැහැදිලි දැක්මක් තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තාක් දුකක් ඇති වෙනවා නම් ඒ දුක එන්නේ ප්‍රඥාව අඩු කෙනා වෙතයි, ප්‍රඥාවන්ත කෙනා වෙත දුකක් එන්නේ නැහැ කියලා. මොකද්ද මේ ප්‍රඥාව, මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ පින්නතුනි අප ඇහැට රූපයක් පේන අවස්ථාවකදී අප හිතනවා නම් මේ මට පේන රූපය මේ වෙලාවෙම බාහිර පේන රූපයක් යම අත්විඳින්නේ කියලා හිතනවා නම් මෙන්න මේක අවිද්‍යාව කියලා කියන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අප මුලින් කියපු උදාහරණය, අපි කැම ටිකක් කනකොට පිඟානක දාගෙන රසක් දැනෙනකොට මේ රස දැනෙන්නේ පිඟාන තියෙන කෑමේ කියලා හිතන එක වගේ. මේ මොහොතේ ඔබේ දිවට රසයක් දැනෙනවා නම් ඒ දැනෙන රසයේ පිනතුනේ පිඟානේ තියෙන රසය නෙවෙයි. ඒ රසය කොහෙද තියෙන්නේ? ඒ රසය දිවේ තියෙන රසය, දිවේ තියෙන කෑමත් එක තියෙන රසය. ඔබට මේ වෙලාවේ බාහිර ඉදිරිපස රූපයක් පේනවා කියලා කියන්නේ ඒක ඇත්තටම ඔබ මේ වෙලාවේ තේරුම් ගන්න රූපය නෙවෙයි. ඔබ මීට සල්ප මොහොතකට කලින් ඇසට පත්‍රිත වෙච්ච වර්තමාන වර්ණ රූපය තමයි ඔබ මේ මොහොතෙහි මනෝ විඥාන විදියට තේරුම් ගන්න එක. මෙන්න මෙතෙන් හිත පිහිටුව ගත්තනම් අප බාහිර රූපයට නැඹුරු වෙන්නේ නැහැ පින්නතුනි. බාහිර ලෝකයක් සොයාගෙන යන්නේ නැහැ අපි. හැබැයි එකෙන් කියන්නේ නැහැ බාහිර රූපයක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. බුදුදහම විඥානවාදයක් නෙවෙයි. හැමදේම හිතේ කියන එකක් නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුදහමේ පංච ඉන්ද්‍රියක්, බුදුදහමේ පංච උපාදස්කන්ධයක් පනවනවා, රූපස්කන්ධයක් පනවනවා. හැබැයි රූපස්කන්ධය කියන එක විපාක මට්ටමේදී අපි අත්විඳින අවස්ථාවක්. ඒ රූපස්කන්ධයෙන් නිතරම තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවේ. මෙන්න මේක තේරුම් ගත්තොත් අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර රූපෙන් නිදහස් වුණා කියන්නේ පින්නතුනේ එතනින්ම මහලුවේ, ලෙඩවේ, මරණ, ප්‍රිය විප්‍රයෝග මේ සියල්ලංගෙම අපි නිදහස් වෙනවා. ඒ අතර මනෝ විඥානයත් ඒකත් නිශ්චල දෙයක් නෙවෙයි, ඒකත් නිත්‍ය දෙයක් නෙවෙයි, ඒකත් හේතුම් පටිච්ච සම්භෝතං හේතුබංගා නිරුජ්ජතේ කියන එක අපි දකිනවා. මෙන්න මේ ගමන් මග යන තියෙන ප්‍රධාන භාවනා කමඨහන තමයි පින්නතුනේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. කිසියම් නිශ්චිත ඉරියව්වක වාඩි වෙලා හොඳට කය ඍජුව තියාගෙන කය සැහැල්ලු කරගෙන සෝ සතෝ වාස සති, සතෝ පස සති කියපු විදියට අන්නර දර්ශනෙට යන්න අපි ආනාපාන සතිය භාවිත කරනවා. මුලින් ඒ දර්ශනේ අසහා දැනගෙන ඒ දර්ශනේ යථාර්ථය බඩපත් කරන ප්‍රධානතම භාවනා කමඨහන තමයි සතර සතිපට්ඨානෙම වැඩෙන ප්‍රධාන භාවනා කමඨහන තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. නිශ්චිත ඉරියව්වක වාඩි වෙලා හොඳට කය සැහැල්ලුවෙන් තියාගෙන නාසය ආශ්‍රිතව හිත තියාගෙන දෑස් අඩවන් කරගෙන සෝ සතෝ වස්ස සති, සතෝ පස්ස සති. ඔව් සිහියෙන් ආශ්වාස කරනවා, සිහියෙන් ප්‍රශ්වාස කරනවා. දිගට මෙහෙම ආශ්වාස ප්‍රශ්වාස සිහියෙන් කරනකොට දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති, දීගං වා පස සන්තෝ දීගං පස සාමිති පජානාති. දීර්ඝ හුස්මක් ගන්නකොට දීර්ඝ හුස්ම ගන්න බව දන්නවා. දීර්ඝ හුස්ම පිට කරනකොට ඒ හුස්මේ ස්වභාවික තත්ත්වය ගැන ඒ විදිහටම මෙනෙහි කරනවා. අපි හිතලා දීර්ඝ හුස්ම ගන්නව නෙවෙයි, දීර්ඝ හුස්ම වැටෙන බවයි අපි මේ දැනගන්නේ. ඒ දීර්ඝ හුස්මෙම කලක් යනකොට ටිකෙන් ටික කෙටි වෙන බව තමයි තේරෙනවා. රස්සං වාස සන්තෝ රස්සං අස සාමිත පජානාති, කෙටි හුස්මක් ගන්න බව දන්නවා. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමිත පජානාති, කෙටි හුස්ම පිට වෙන බව දන්නවා. සබ්බකාය පරිසංවේදී අස සිස්සාමිති සික්කති, සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. මේ ආස්වාස ප්‍රස්වාසකය සම්පූර්ණම තේරුම් අරගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. පස්සම්බයං කාය සංඛාරං අස සිස්සාමිති සික්කති, පස සිස්සාමිති සික්කති. මේ සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාසකය සංසිඳන ආකාරය දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. මෙහෙම කාලයක් යනකොට පින්නතුනේ ටිකෙන් ටික හිත තැම්පත් වෙනවා. මේ කය මත පිහිටලා තියෙන අපේ ජීවිතයේ ටිකෙන් ටික නිදහස් වෙලා වේදනාව ගැන අවධානය යොමු කරනවා. එතෙන්දී පින්නතුනේ පීති පරිසංවේදී අස සිස්සාමේති සික්ඛති, පස සිස්සාමේති සික්ඛති කියපු ආකාරයට තමන්ට දැන් මේ සිතේ සමාධියත් එක්ක ප්‍රීති සහගත වේදනාව තමා දැනුවත් වෙනවා. ඒ ප්‍රීතිය භුක්ති විඳීමෙන් ආස්වාස ප්‍රසවාස කරනවා. සුඛ පරිසංවේදී අස සිස්සාමේති සික්ඛති, පස සිස්සාමේති සික්ඛති. ප්‍රීතිය සුවයක් බාටපත් වෙලා කායික මානසික සුවයක් තමට දැනනවා. අන්නේ සුවය ගැන දැනුවත් වෙමින් ආස්වාස ප්‍රස්වාස කරමින් වඩ වඩා ආත්මහිත සමාධිමත් කරගන්නවා ආනාපාන සතිය තුළ. ඊළඟට චිත්ත සංඛාර පරිසංවේදී අස සිස්සාමේති සික්ඛති, පස සිස්සාමේති සික්ඛති. සංඥා වේදනා දෙක නැත්තං චිත්ත සංඛාරය සංසිඳුවමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒ චිත්ත සංඛාර පිළිබඳව දැනුවත් වෙමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. පස්සම්බයං චිත්ත සංඛාරම් අසසිස්සාමිති සික්ඛති පස්සසිස්සාමිති සික්ඛති. අන්නේ සංඥා වේදනා නැමැති චිත්ත සංඛාරය සංසිඳුවමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. මේ විදිහට මේ වේදනාව තමා සුඛ වේදනා පැත්තට යොමු කරමින් උපරිම ආධ්‍යාත්මික සුවය භුක්ති විඳිනවා. ඒ අතරෝ මේ සුවේ තියෙන අනිත්‍යතාවයත් මනමින් ප්‍රත්‍යක්ෂ කරනවා. චිත්තපටි සංවේදී අසසිස්සාමිත සික්ඛති පසසිස්සාමිත සික්ඛති. ඔහු දැන් වේදනාවෙන් උත්තාත් ගැඹුරට ගිහිල්ලා තමන්ගේ හිත ගැන සම්පූර්ණ අවධානයෙන් සිත පිහිටුවා ගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. තමන්ට මේ ආනාපාන සතියෙන් ඇති වෙච්ච චිත්ත සමාධියෙන් ඔහු තමාගේ සිත ගැනම බලනවා. අබේපමෝදයන් චිත්තං අසසිස්සාමිත සික්ඛති පසසිස්සාමිත සික්ඛති. ඔහුගේ සිත දැඩි ප්‍රමෝදයකටපත් වෙනවා. සිත වඩාත්ම ප්‍රමෝදයට සතුටටපත් වෙනවා. සමාදාං චිත්තං අසසිස්සාමිත සික්ඛති පසසිස්සාමිත සික්ඛති. ඒ සිත ටිකෙන් ටික සංසිඳන ආකාරය තමා දකිනවා. විමෝචයං චිත්තං අසසිස්සාමිත සික්ඛති පසසිස්සාමිත සික්ඛති. සිත ටිකෙන් ටික නිදහස් වෙන ආකාරය බාහිර ලෝකෙන් විමුක්තියට පත් වෙන ආකාරය හො දකිනවා. මේ වගේ ආනාපාන සතිය තුළින් ඔහු උපරිම ලෙස තමන්ගේ හිතේ සංයමය සතුට සංවරය ඇති කරගන්නවා. ඊළාට ඔහු සමස්ත ලෝකයේ යථාර්ථය දැන් නුවණින් දකින මට්ටමට දිනු වෙලා අනිච්ඡානුපස්සී විහෙරති අසසිස්සාමිති සික්ඛති පසසිස්සාමිති සික්ඛති. අනිත්‍ය නුවණින් දකිමින් ආස්වාස ප්‍රසවාස කරනවා. විරාගානුපස්සී අසසිස්සාමිති සික්ඛති පසසිස්සාමිති සික්ඛති. කිසිම දෙයක නොඇලෙමින් විරාගයට පත් වෙමින් ඔහු ආස්වාස ප්‍රසවාස කරමින් ඒ තුර හික්මෙනවා. නිරෝධානුපස්සී අසසිස්සාමිත සික්ඛති පසසිස්සාමිත සික්ඛති. ස්කන්ධ පංචකයෙහි නිරෝධය දකිමින් හට ගැනීම නිරෝධය දකිමින් ඔහු ආස්වාස ප්‍රස්වාස කරනවා. පටිනිස්සග්ගානුපස්සී අසසිස්සාමිත සික්ඛති පසසිස්සාමිත සික්ඛති. සමස්ත ලෝකයෙන් නිදහස් වෙමින් විමුක්තියට පත් වෙමින් මේ ශ්‍රුතවත් ශ්‍රාවකයා ආනාපාන සතියේ උපරිමය කරා තමාගේ චින්තනය සමත විදර්ශනාව උපරිම තලයට හෝපත් කරගන්නවා. ඔහු බාහිර ලෝකේනොත් නිදහස් වෙනවා. කිසිදු රූපයක තමාගේ සිත නොපිහිටන මට්ටමට යත්ත පඨවේච ආපෝච තේජෝ වායෝන ගහදති කියපු ආකාරයට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපේ කිසිදු තැනක තමාගේ රූපේ නොපිහිටා ඔහු ආධ්‍යාත්මික රූපේ කෙරෙහි පිහිටනවා. ඔස්සිය චින්තනයේ කෙරෙහිම සිත පිහිටුවා ගන්නවා. අන්නේ මනෝවිඥාන මට්ටමින් තියෙනා වූ නාමයන්තෙත් ඔහු අනිත්‍යතාවය ඒ තැනම නිරෝධය දැකීමෙන් ඔහු මනෝවිඥානෙට නිදහස් වෙනවා. යත්ත පඨවීච ආපෝච තේජෝ වායෝ නගාතති මට්ටමෙන් නොනවති යොහු යත්ත නාමංච රූපංච අසීසං උපරුජ්ජති පටිගං රූප සංඥංච එත්තේසා චිද්දතේ ජනං කියපුවා ආකාරයට නාම රූප දෙකෙම නිදහස් වෙලා මේ දුක් විඳින ලෝකයෙන් ඔහු නිදහස් වෙලා ප්‍රඥාව නැමැති මහා ප්‍රාසාදයේ මුදුනට නැගලා ඒ ප්‍රාසාදයේ පතුලේ ඉන්න දුක් විඳින ලෝකයා දැස ඔහු සානුකම්පිතව ඔහු දයානුකම්පිතව බලලා ඒ ලෝකයටත් පිහිට වෙන්නට ඔහු තමාගේ ජීවිතය කැප කරන ආධ්‍යාත්මික තලෙන් ඉහළටම ගිහිපු උත්තම කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් බවට ඔහු ක්‍රමානුකූලව පත් වෙනවා. පින්නතුනි අප මේ සාකච්ඡා කළේ බුදුදහමේන ඉතාම සරල කාරණේ ඉඳන් අපට අපේ ජීවිතේ පුහුණු කරන්න පුළුවන් සියලුම ධර්ම කාරණා ටික මේ තුන අප සාකච්ඡා කළා. අප මේ විදිහට ධර්මය දැනගෙන ආනාපාන සතිය පුහුණු කරනවා නම් සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර රීදිපාද වැඩෙනවා. ඔහුගේ තුල පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආරියස්තනික මාර්ගය කියන මේ කරුණෝ නැවති සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙලා ඔහුට විද්‍යාවේ මුක්තිය සාක්ෂාත් කරන්න පුළුවන් මට්ටමට ඔහුගේ හිත දියුණු වෙනවා. පින්නතුනි ඔබත් මාත් අප හැම දෙනාම මේ ලෝකේ පුදුනේ මහා ඉහළ පිනක් කළා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හත්ේ විද්‍යාය මේ ශාසනයෙන් ප්‍රයෝජන ගත්ත මාර්ගවල ලැබුවා. අවුරුදු 20-25ක් ප්‍රයෝජන ගත්තා. අවුරුදු 40ක් ප්‍රයෝජන ගත්තා. අවුරුදු 60දී මහණෙලත් ප්‍රයෝජන ගත්තා. බක්කුල හාමුදුරුව අවුරුදු 80දී පැවිදි වෙලා රහත් වුණා. රාධ හාමුදුරුව සෝනා මෙහෙණිය අවුරුදු 120දී මහණුනේ පිනතුනි. අවුරුදු 120දී මහණ වෙලා සක්මන් කළා, භාවනා කරලා රහත් වුණ පිනතුනි. ඒ නිසා ඔබ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ මම දැන් වයසයි කියලා. මම දැන් ලෙඩ වෙලා කියලා, මගේ කොන්දේ අමාරුයි, වාඩි වෙලා ඉන්න බෑ අමාරුයි, එහෙම කියලා කාටවත් කියන අයිතියක් නෑ පිනතුනි. අවුරුදු 120දීත් මහණ වෙලා මේ ශාසනයෙන් ප්‍රයෝජන ගත්තොයි හිටියා. ඔබට මේ දහම ඇහෙනවා නම්, ඔබට මේ ඇහෙන දහම් පද තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයේ තියෙනවා නම්, ඔබට වාඩි වෙලා ඉන්න බැරුණත් ඔබ ඇඳක නිදාගෙන හරි ඔබට මේ දහමින් ප්‍රයෝජන ගන්න පුළුවන් පිනතුනි. අවශ්‍ය වන්නේ ඔබේ කන් දෙක ඇහිමත් මේ ධර්මයේ තේරුම් ගැනීම හැකියාවත් විතරයි ඔබට අවශ්‍ය වෙන්නේ. අනේ සියලුම සුසුකම් ඔබ මේ ජීවිතයේ සපුරලා තියෙන. ඒ නිසා පින්නතුනි ඔබ හුඟක් වටිනා ජීවිත ලබාගත් අය. ඒ ජීවිතයට උපරිම වටිනාකම ලැබෙන නම් අප මේ ජීවිතයට ධර්ම එකතු කරන්නට ඕන. අපේ ආස්වාස ප්‍රස්වාසයට සතිමත් බව එකතු කරන්නට ඕන. ආස්වාස ප්‍රස්වාසයට සතිමත් බව එකතු කරොතින් අපේ මුළු ජීවිතේටම උපරිම වටිනාකමක් ලබා දුන්න වෙනව විතරක් නෙවෙයි, අපට මේ හුස්ම පෙද ලබා දීපු අපේ අම්මා, අපි මුලින්ම හුස්ම ගන්න දවසේ තමයි අපේ අම සතුටුනේ. අපි මුලින්ම අඬපු වෙලාව අප ජීවිතේ අඬනව දකින්න එකම අවස්ථාවකයි අපේ අම කැමති. ඊට පස්සේ ජීවිතේ කවදාවත් අපි අඬනව දකින්න කැමති නැහැ. අනිත් හැමදාම අම කැමතුනේ අපි හිම හිනා වෙනව දකින්න. අනේ නිසා තමයි අපට ධර්මය ලබා දුන්නේ. ඒ නිසා ඒ ධර්මෙන් අපි උපරිම ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ ගනිමු. මේ ජීවිතේ වටිනා ජීවිතයක් පිනතුනි. අප මෙලොවට ජනිත කරපු අපේ අම්මට තාත්තට අපි වටිනාකමක් ලබා දෙන්නට ඕන. අපේ ජීවිතේට වටිනාකමක් ලබා දෙන්නට ඕන. ඒ සඳහා තියෙන හොඳම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ සද්ධර්ම අපේ ජීවිතයට සදාතනික රැකවරණය බවට පත් කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් පින්කම තුලින් ජනිත කරගත් ආ උපුණ්‍ය ඵලය, කුසල ඵලය ඔබ අප හැම දෙනාගේම මෙලව ජීවිතයේ නිදුක නිරෝගීව ගත කරන්නටත්, සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා ඊතාමික්ම භාවයකදී සියලු දුක නිදහස්ව උතුම් ධර්ම අවබෝධය කරන්නටත් මේ සියලු පින්කම් සියලු කුසල දහම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නිබ්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොහින්ත වෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.